සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්තුනි මේ වෙලාවට අපි බලාපොරොත්තු වෙන්නේ ටික වේලාවක් සක්මන් භාවනාවෙන් යෙදීමටයි. අපේ මුලින්ම තේරුම් ගන්නට ඕන සක්මන් භාවනාව කියලා කියන්නේ මොකක්ද කියලා. පින්තුන්ට මතක් වෙනවද සක්මන් භාවනාව කොතෙන්ටද අපි පෙළදහමෙහි සූත්‍රවල තියෙන කරුණු අතරින් අදාළ කරගන්න පුළුවන් තැන? මතකද සක්මන් භාවනාව යෙදෙන්නේ භාවනාවේ කොයි ස්ථානෙටද අදාළ වෙන්නේ? ඔව්, සතිපට්ඨාන සූත්‍රයේ දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ කායනපස්සනාව. ඔව්, ඒ කායනපස්සනාවේ තියෙන එක කොටස ඉරියාපත කියලා. සතර ඉරියව්ව ගැන. එතකොට සතර ඉරියව්ව සිහියෙන් පවත්වා ගැනීම තමයි ඉරියාපත පබ්බෙන් කෙරෙන්නේ. එතකොට සතිපට්ඨාන සූත්‍රය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා. ඒකේ කායනුපස්සනා කොටසට තවත් ප්‍රභේද කීපයක් අයිති. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, ධාතු මනසිකාරය, ඒ වගේම අපි ওই දෙතිස් ගුණපය සඳහන් කරන අසුභය, පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික කියලා කොටස් හයක් විතර තියෙනවා. අන්නේ අතුරින් එකක් තමයි ඉරියාපත කියලා කියන්නේ. ඉරියව් කියලා කියන්නේ අපේ හැසිරීම, අපි ශරීරයේ හසුරවන ආකාරය. ප්‍රධාන වශයෙන් කොටස් හතරක් තියෙනවා. ඒ තමයි ඉඳ ගැනීම, වැඩිපුර මිනි වාඩි වෙලා නේනේ ඉඳ ගැනීම, හිටගෙන සිටීම, ඇවිදීම, සැතපීම, නිදිය ගැනීම. මේක තමයි ප්‍රධාන ඉරියව් හතර. එතකොට මෙන්න මේ ඉරියව් හතර අපි පවත්නකොට ඒ ඉන්න ඉරියව්ව ගැන සිහියෙන් ඉඳීම තමයි ඉරියාපත පබ්බෙන් කරන්නේ. එතකොට ඒකෙන් එකාතකින් තමන්ගේ සිහිය දිනු වෙනවා. අනිත් පැත්තෙන් අපේ ජීවිතයේ ස්වභාවය මොකද්ද කියන එක අවබෝධ වෙනවා. එතකොට ජීවිතය කියන්නේ ඉරියව් පැවැත්මක් නේද? ඒක ඇත්තම ආත්ම ස්වභාවයක් නෙවෙයි නේද? මේක මේ ක්‍රියාකාරීත්වයක් විතරක් නේද කියන අවබෝධය ඇති වෙලා ආත්ම සංඥාව ටිකෙන් ටික දුරු කර ගැනීම සඳහා කරන අවබෝධයක් මේක. එතකොට සක්මන් භාවනාව කිරීමෙනුත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. එතකොට සක්මන් භාවනා කිරීමේදී අපට දකින්න පුළුවන් ලක්ෂණයක් තමයි බොහෝ විට සක්මන් භාවනා වඩ නැත්නම් බොහොම ආයාසයෙන් බොහොම හිතල තමයි සක්මන කරන්නේ. නමුත් ඊට වඩා ප්‍රයෝජනවත් වෙන තුනේ සාමාන්‍යයෙන් තමන් සරලව කරන ඉරියව්වක් විදියට දැන් විශේෂයෙන් සක්මන් භාවනාවේ අපි කරන්නේ ඇවිදීමනේ. ඒ ඇවිදින විට සාමාන්‍ය ප්‍රවෘත්ති ගමනින් ඇවිදින වගේ කියලා හිතලා ඉතාම සැහැල්ලුවෙන් සරලව ස්වාභාවිකවම සිදුවන දෙයක් විදිහට කරනවා නම් තමයි වඩාත් අර්ථවත්. මොකද අපිට දකින්න ලක්ෂණය තමයි සක්මන් භාවනා කරන බොහෝ දෙනා දිහා බලන විට බොහොම අසාමාන්‍ය ස්වභාවයක් තමයි පේන්නේ. බොහොම වෙහෙසකරව අමාරුවෙන් කකුල් අද්දගෙන යන විදිහක් තමයි බොහෝ විට පේන්නේ. ඊට වඩා පේන්න වෙන්නට ඕන සාමාන්‍ය විදිහට තරම් වේගෙම නෙවෙයි. වේගය ටිකක් අඩු කළා හැල්ලුවෙන් හෙමින්. සාමාන්‍යයෙන් අපි මේකෙන් කරන්නේ අපි එදිනෙදා ඇවිදිනාදී ඉරියව් සඳහා කරන පෙරහුරුවක් මේක. ඒතකොට මේ කරන දේ අපි බාහිර ලෝකෙදිත් අපට කරන්න පුළුවන් වෙන්නට ඕන. එතකොට දැන් අපි හිතන විදිහට ඒ ඇවිදීම අපට අනිත් තැන්වල කරන්න බෑනේ නේද? නමුත් අපි මේකෙදි හුරු වෙන්නේ මෙතන ලබා ගන්න පුහුණුවෙන් හැකිතා අනිත් ඉරියව්වලදී කලබල නොවී බොහොම සිහියෙන් සංවරව වැඩ කිරීමට හුරු කිරීම තමයි මෙතෙන් කරන්නේ. ඒකට හේතුව තමයි ওই විතක්ක සංඛාන සූත්‍රයේ දැක්වෙන හොඳ කාරණයක්. අපේ හිතට කෙලෙස් එනකොට අපි හුඟක් වේගෙන් ඇවිදීම නම් ඉන්නේ ටිකක් වේගය අඩු කරන්න කියලා. ඇවිදින්න ඉන්නවා නම් ටිකක් හිට ගන්න කියලා. හිටගෙන ඉන්නවා නම් පොඩක් වාඩි වෙන්න කියලා. වාඩි වෙලා ටිකක් තමන්ගේ හිතට ආපු කෙලස් ගැන පොඩ්ඩක් සිහි කරන්න කියලා. මොකද අපි හුඟක් මේ වේගවත් ගමනක ඉදිරියෙන්නේ නේද? එනදා කටයුතු කරනකොට සාමාන්‍ය අපට වේගය එච්චර දැනෙන්නේ නැහැ නේද? නමුත් ඒ ප්‍රීවේ එකක් ළඟ උඩ පාරක හිටියොත් වේගය බලා ගන්න පුළුවන්. යට ප්‍රීවේ එකක් තියෙන තැනක උඩ පාරක ඉඳගෙන අයින්නට වෙලා බලාගෙන හිටියොත් අපි කොච්චර වේගවත්ද කියන එක අපට හිතා ගන්න බෑ. වාහනය යනකොට හිතන්න බෑ මෙච්චර වේගෙන් යන්නේ කියලා. නමුත් පොඩ්ඩක් ඒකෙන් බැහැලා බැලුවොත් තමයි තේරෙන්නේ අපි කොයිතරම් වේගවත් ගමනකද මේ ඉන්නේ කියලා. ඉතින් අන්න ඒ ගැන ජීවිතයේ අවබෝධයක් ලබන්න තමයි මේ හැම දෙයක්ම අපි කරන්නේ. ඉතින් මේ වේගවත් ගමන අපේ වේගෙන් කොහටද යන්නේ කියන එකත් තේරුම් ගන්නට ඕන. ඉතින් මේ විතක්ක සංඛාන සූත්‍රයෙන් කියන්නේ අපේ මේ වේගය අඩු කළා ටිකක් ජීවිතය ගැන හිතන්න මේ හුරු කරන එක. සාමාන්‍යයෙන් අපි කියන්නේ ওই දැන් ওই පාරේ යනකොට හයිවේ වල එහෙම ওই රෙඩ් ලයිට්ස් තියෙන්නේ. ඒ තැන තමයි Tamanne ජීවිතේ තේරුම් ගන්න වෙලාව කියලා. මේ රතු ලයිට් එක පත්තු කරන වෙලාවේ පොඩ්ඩක් ජීවිතය ගැන හිතන්න කියලා කියනනේ. ඒ වෙලාවේ හරි. මොකද වේගෙන් ඇවිල්ලා එතන නැවැත්තුවාම තමයි පොඩ්ඩක් හරි විවේකයක් තියෙන්නේ අපිට. ඒ විවේකයේ තියෙන මොහොත හරි ජීවිතය ගැන පොඩ්ඩක් හිතන්න කියලා. අඩු ගානේ මැරෙනවයි කියන එක හරි පොඩ්ඩක් සිහිපත් කරන්න කියලා. මේ මේ මොහොතෙන් හරි ප්‍රයෝජනයක් අපි ගන්නට ඕන. හැබැයි ඊටත් වඩා පින්නතුනේ අපි බෞද්ධයන් හැටියට අපි වාක ඉදිරියට යනවා. ඒ තැන්වල දිතරක් නෙවෙයි. අපි මේක දිනුකල්ලා අපේ හුස්ම රැල්ලට එකතු කරන මේ දහම. ඒ කියන්නේ හුස්ම ගැනීම වාරයක් පාසාම දහමත් එක්ක ඉන්න මට්ටමට අපි හිත දිනු කරන මේ ගමන මේ යන්නේ. එතෙන්ට අපිට එකපාරින්ම බැරි නිසා තමයි අපි මේ ටිකෙන් ටික විවිධ මට්ටම් වලින් පුහුණු කරන්නේ. ඉතින් සක්මන් භාවනාවේදීත් කරන්නේ අපේ ඉරියව්ව ගැන සිහිපත් කරලා ඒ ඉරියව්ව සිහියෙන් පවත්වා ගනිමින් තමන්ගේ ශරීරය ගැන, තමන්ගේ කය ගැන, ජීවිතය ගැන අවබෝධයක් ලැබීමයි කරන්නේ. ඉතින් මේ අපේ ජීවිතය කියන්නේ ඉරියව් පැවැත්මක් නේද? මේ සතර ඉරියව්වක් නේද? ඒ වගේම ආධ්‍යාත්මික දියුණුව කියලා කියන්නේ මේ සතර ඉරියව්ව ඉක්මවලා යෑමක්. ඒක මොම ගැඹුරු තත්ත්වයක්. නමුත් රහතන් වහන්සේ කියලා කියන්නේ මේ සතර ඉරියව්ව ඉක්මවපු කෙනෙක් කියලා කියන්නේ. වේදනාවක් ආව ශරීරයේ ඒ ශරීර වේදනාව දන්නවා. වේදනාව තැනකට සම්බන්ධ කරලා බලන්නේ මේ අතේ වේදනාව මේ කකුලේ වේදනාවක් නෙවෙයි රහතන් වහන්සේට එන්නේ. ස්පර්ශයේ විතරයි දකින්නේ. ඉතින් මේ මට්ටමට හිත දිනු වෙන ගමනක් තමයි අපි මේ යන්නේ. ඉතින් මේ ගමන සඳහා පෙරහුරුවක් විදියට අපි ටික වේලාවක් සක්මන් භාවනාව කරමු. මෙතනම අපි ඉඳ තියෙන විදියට වටේ ආයින දිගට රවුමට අපි මමත් එක්ක අපි කවුරුත් ටික වේලාවක් සාමාන්‍ය ප්‍රകൃති ගමනින් ඇවිදිමු. ඒ ඇවිදින ගමන් තමන් පාදයේ තියෙනකොට පාදයේ තියෙනවා කියන අවබෝධයෙන් සිහියෙන් අපි ඒක කරමු. එතකොට දකුණු පාදයේ වම් පාදයේ ආදී වශයෙන් තමන් සිහිපත් කරගෙන එහෙම නැති වුණත් තමන් පාදයේ තියෙනවා කියන හැඟීම ඇති කරගෙන අපි ටික වේලාවක් සිහියෙන් අපි ගමන සිද්ධ කරමු. මේක අපි කරන්නේ අපි දෛනික ජීවිතයේ කටයුතු සිහියෙන් කරන්නට පෙරහුරුවක් විදියටයි. මෙතනින් ලබා ගන්නා වූ පුහුණු අපි උපයෝගී කරගෙන අපි හැම තැනක්ම සක්මන් භාවනා කරන සක්මන් මළුවක් කරගන්න ඕන. අපිට අම්මා පොඩි කාලේ ඇවිදින්න පුරුදු කළේ ගෙදර. ඒ ගෙදර පුරුදු කරපු සිඟිති පාදක තමයි අපි ලෝකෙම ඇවිදින්න පුරු වුණේ. ඉතින් ඒ වගේ තමයි පින්නතුනේ අපේ මෙතනින් ලබන පුහුණුව අපේ ජීවිතයට අධ්‍යක්ෂීමක් කරගන්නට ඕන. ඉතින් මේ තබන පියවර තමන් මෙතනින් නොනවත්වා මේ සිහිය දියුණු කරලා තමන් ගත කරන හැම මොහොතක්ම ගෙදරදී ඇවිදිනකොට, වැඩපළට යනකොට, පාරතොට ඇවිදිනකොට ඒ හැම තැනදීම සිහියෙන් යන ගමනක් බවට අපි පරිවර්තනය කරගන්නවා. ඒක අපට මුලින්ම උගන්න ඇවිදින්න උගන්නපු අපේ අම්මට කරන ලොකු ගෞරවයක්. ඉතින් අම්ම තමයි අතින් අල්ලලා ටිකෙන් ටික උස්සලා අපිට ඇවිදින්න පුරුදු කරේනේ. ඒ ඇවිදින්න පුරුදු කරපු අපේ අම්මට කුසල් වැඩෙන්න, ජීවත් වෙලිනවා නම් ඒ අම්මට දිගාසිරි ලැබෙන්න, ඒ වගේම ඒ අම්ම මිය ගිහිලා නම් ඒ අම්මට පින් අනුමෝදන් වෙන්න. ඒ විතරක් නෙවෙයි, සසරේදී අපට අපමණ අම්මලා තාත්තලා උදව් කරලා තියෙනවා. ඒ අම්මලා තාත්තලා කාටත් පින් වැඩෙන්න අපි ටික වේලාවක් සිහියෙන් සක්මන් භාවනාව කරමු. තමන්ගේ ශරීරය ගැන සම්පූර්ණ අවධානයෙන්, අතීත අරමුණු අනාගත අරමුණු සිහිපත් නොකර සම්පූර්ණයෙන්ම තමන්ගේ අවධානය වර්තමාන මොහොත තුළ පවත්වා ගනිමින් අපි විනාඩි 10ක කාලයක් සක්මන් භාවනාව පුරුදු කරමු. හැම දිනකටම තෙරුවන් සරණයි. හොඳයි, පින්නතනේ අපි දැන් ටික වේලාවක් සක්මන් භාවනා කරපු අවස්ථාව. පින්නතනේ බුදුදහමෙහි අපි ඉගෙන ගන්න කාරණු, අපේ පුරුදු පුහුණු කරන දේවල් අපට ජීවිතේ විවිධ මට්ටම් වලින් බලන්නට පුළුවන්. විවිධ මට්ටම් වලින් පුහුණු කරන්නත් පුළුවන්. දැන් මේ කාරණා ටික හොඳට සැලකිල්ලෙන් අහගෙන ඉන්න. දැන් කලින් අපේ මහත්මයෙක් ප්‍රශ්නේ උත්තරවයි, ප්‍රශ්නෙට සම්බන්ධව මේ කාරණා කියන්නේ. දැන් අපි සක්මන් භාවනා කළානේ. දැන් මේ සක්මන් භාවනා කිරීම එක පියවරක් තමයි දැන් අපි මේ කළේ. ඇවිදිනකොට තමන් ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති කියලා ධර්මයේ සඳහන් වෙනවා. තමන් යනකොට ඒ යාම ගැන සිහියෙන් ගමන් කිරීම, මේක එක පියවරක්. ඒ වගේම මේ යන ගමනම මෙහෙම දිනු කළ අපට ඒ සක්මණේම ඉඳගෙන අපට කැමති නම් මෛත්‍රී භාවනා වඩන්නත් පුළුවන්. තියෙන හැම පියවරක්ම සියලු සත්‍යෝ සුවපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියන සක්මන් භාවනාවම අපට මෛත්‍රී භාවනා කරගන්න පුළුවන්. ඒ වගේම යම් කිසි කෙනෙක් කැමති නම් ඒකෙන් ඉඳගෙන මරණසතිය වඩන්න ඒකත් කරන්න පුළුවන්. සක්මන් භාවනාව ඉඳගෙන ජීවිතං අනියතං මරණං නියතං, නැත්නම් එකක් කියන්න පුළුවන්, මරණං නියතං මරණං නියතං සක්මන් භාවනාවෙම කරන්න පුළුවන්. දැන් ওই ආරණ්‍ය වල සක්මන් මළු තියෙනවනේ, පින්නතුන් දැකලා ඇති. ආරණ්‍ය වලට ගියාම අඩි 40ක 50ක දිගට සක්මන් මළු තියෙනවා. දැන් අපි කුඩා කාලේ හිටිය පන්සල්වලත් අපි දැක්කා ඒ වගේ සක්මන් මළු තියෙනවා. පරණ හාමුදුරුවෝ සක්මන් කරනවා. ඒකට ඒ සක්මන් කරනකොට සමහර හාමුදුරුවෝ සක්මන් විතරක් නෙවෙයි, ඒ සක්මනත් එක්කම සමහරට තවත් භාවනාවක් වඩනවා. එතකොට අපිට ඒකෙම ඉඳගෙන ඕනනම් මරණනස්තිය වඩන්නත් පුළුවන්. ඒ වගේම අපිට ඒකෙ ඉඳගෙන සක්මන් කරන ගමන් බුදුගුණ භාවනා වඩන්නත් පුළුවන්. අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ මෙහෙම දිගටම වඩමින් බුදුගුණ සක්මන් මළුවක් කරගන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි කෙනෙක් කැමති නම් සමත භාවනා ඉක්මවල ගිහිල්ලා විදර්ශනා භාවනා පුරුදු කරන කෙනෙක් නම් කලක් පුහුණු කළා, පුරුදු වුණාට පස්සේ ඒක තමන් ඒකේ දක්ෂ වුණාට පස්සේ සක්මන් මළුව සක්මන විදර්ශනා භාවනාව කරගන්නත් පුළුවන්. රූප වේදනා ආදී ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන් බලමින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා සිහියක් මේ නාසය ආශ්‍රිතව තියාගනිමින් එහැ යම් කිසි මට්ටමකට තියාගෙන අපට සම්පූර්ණයෙන්ම සක්මන් භාවනාව විදර්ශනා භාවනාව කරගන්න පුළුවන්. හැබැයි ඒක දවසකින් දෙකකින් බෑ, කාලයක් පුහුණු කරන්න ඕන. පුහුණු කරනකොට පින්නතුනි ඇත්තටම අපි ටෙගෙන්ට් එක ඉදිරියට යනවා මේකේ. දැන් මේ පින්නතුන් අපි කවුරුත් කලක් ඉගෙන ගත්ත, පොඩි පන්තිවලදී ඉගෙන ගත්තනේ. මුලින් අයන්න හරි ඉංග්‍රීසි අකුර හරි මුලින් ලියන්න පටන් ගත්තනේ. ටෙගෙන්ට් එක අපි එහෙම ආපු ගමන තමයි මේ වාදුරාවේ. ඇවිල්ලා විශ්වවිද්‍යාලේ ගියා, උපාධි ගත්තා, පශ්චාත් උපාධි ගත්තා, ડોක්ටරේට්ස් ගත්තා, විවිධ ශාස්ත්‍රවල ඔබ ගියා නොඑක් තැන්වල. ටෙගෙන්ට් එක වර්ධනය වුණා. අන්න ඒ වගේ තමයි පින්නතුනි ධර්මය කියන්නේ. අපට ධර්ම අවබෝධය තියෙනවා නම්, අපි නිතර බණ අහනවා නම්, නිතර කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනවා නම් අපි දක්ෂ වෙන්න ඕන. අපි වඩාම වටිනාම දේ මොකද තමන් කරන්නේ කියන එක. ඒ වගේම ඉහළම දේ කරනකොට තමන්ට ඒකේ ප්‍රතිඵලක් පේන ගන්නවා. ඇයි ඒකට හේතුව? ධර්මයේ සම්දිටිකයි අකාලිකයි. එනිසා ධර්මයේ තියෙන මේ සාන්දෘෂ්ටික බව සහ අකාලික බව නිසා තමන්ට මේ ජීවිත කාලය තුළදීම පුහුණු කරන ප්‍රමාණයට තමන්ට මේකේ ප්‍රතිඵල බලන්න පුළුවන්. ඒක තමයි ධර්මයේ තියෙන විශේෂත්වය. ඒ නිසා හැමදාම අපි පාදයේ තියනවා කියන හැඟීමෙන් අවුරුදු 10ක්ම සක්මන් භාවනා කරනව නෙවෙයි. අපි එතනින් ආරම්භ කරන මේ පියවර දැන් ගෙදරදී අම්මාකට උගන්වන්න තිමිච්ච උගන්වපු යවිදින්න උගන්වපු යකුරුව නිසා අපි ගමේ ඇවිද්දා කඳුවල ඇවිද්දා අපි පිහිනන්න පුරුදුනා අපි හුවා තැන්වල ලෝකයෙන් පුරාම ඇවිද්දී අර අම්මාකට පුරුදු කරපු ඇවිදීම අන්න ඒ වගේ තමයි මේ සක්මණෙන් අපි ඇති කරගත්තු ශික්ෂණය විදර්ශනා භාවනා කරාම අපි යන්නට ඕන අන්නේ යන ගමනට තමයි පිනතුනි අපි යලි යලි ධර්මස්කන්ධය ලබාගෙන අවශ්‍ය වෙන්නේ. අපි ටිකක් විතරයි නෑ දන්නේ. අපි බොහොම පොඩ්ඩයි හැමදාම දන්නේ. අපි හිතනවා අපි ඔක්කොම දන්නවා කියලා. ඒ නිසා තමයි පිනතුනි නිතර නිතර ධර්මදේශන අහන්නට ඕනේ අපි. අහන්න අහන්න Tamanten ගැඹුරම ධර්ම කාරණා මුණ ගැහෙනවා. වාක්ම වටිනාම කරුණ මොනවාද කියලා Tamanට ජීවිත කාලේ තේරුම් ගන්න පුළුවන්. දැන් ඔබ වුණත් එහෙම වෙන උපාධියක් කරනකොට ඔබ බලන හොඳම විශ්වවිද්‍යාලය මොකක්ද කියලා හොඳම සබ්ජෙක්ට් එක මොකක්ද කියලා එයා හොඳම ගුරුවරු කවුද කියලා ක්ලාස් එකක් ගන්න කලින් ප්‍රොෆෙසර් කෙනෙක් ගන්න කලින් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් සෙලෙක්ට් කරගන්න කලින් ඔබ බලන මෙයා ගැන සර්ච් කරලා හොඳම කෙනා කවුද කියලා බලන තමයි ඔබ ඒ අදාළ දේ කරන්නේ. අන්න ඒ වගේ තමයි පේනතුනි ධර්මයේ ළඟදී ඔබගේ ඒ දක්ෂතාවය තියෙන්නට ඕන. එනිසා ටිකෙන් ටික ඉදිරියටම අපි යන්නට ඕන. එහෙම ගිහිල්ලා ඉහළින්ම සක්මන් භාවනා කරනකොට ඔබට සද්දයක් ඇහෙන්න පුළුවන්. ඇහෙනකොට මේ සද්දය සුතේ සුතමත්තන් වෙනවා. ඇහුවනම් අහපු මොහොතේම නිරුද්ධ වෙනවා කියන එක ඔබ දකිනවා. රූපයක් දැක්කනම් දිත්තේ දිත්තමත්තන් මේක දැකපු දේ දැකපු මොහොතේම ඇති වෙන නිරුද්ධ වෙනවා කියලා ඔබ දකිනවා. ඔබ සක්මන් කරද්දී රූපයක් දැකිද්දී ඇස් දෙක පියාගන්නේ නැහැ. ඔබේ දකින රූපේම අනිත්‍යතාවය මෙනෙහි කරන ඔබේ සමස්ත ජීවිතයම භාවනාවක් වෙනවා අන්තිමට. එනේ තන්නේ කරා දක්වා අපි ටිකෙන් ටික ඉදිරියට යන්නට ඕනේ. ඒ යන ගමනේදී පින්නතුනේ ප්‍රධානම දෙයක් තමයි සුවච බව කියන එක. සුවච කියන්නේ කීකරුකමම නෙවෙයි. සුවච කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. හොඳට සාවධානව ධර්මයට යලි යලි ඇහුම්කන් දීමේ උවමනාවක් කැනත්තක් අපි ළඟ තියෙන්නට ඕන. ඒකෙන් තමයි අපි ඉදිරියටම රැගෙන යන්නේ. ඒ වගේ මේ යන ගමනේදී පින්නතුනේ අපේ ළඟ අවංක බව තියෙන්න ඕන, අනතිමානී ගුණය තියෙන්නට ඕන, ධර්ම ගෞරවය තියෙන්නට ඕන, කෘතඥතාවය තියෙන්නට ඕන, මේ වගේ ගුණාංගත් අපේ ළඟ වැඩෙන්නට ඕන. ඒ වගේම නුවණ බුද්ධිමත් බව තියෙන එකත් මේ හැම දෙයක් එක්කම ඉදිරියට යන්නටත් ඕන. ඒ වගේම ටිකෙන් ටික පරිත්‍යාග සීලත්වය වැඩි වෙන්නටත් ඕන. දන් දෙනවා භෞතික දේවල් දෙනවා විතරක් නෙවෙයි අනෙක් කෙනෙක් වෙනුවෙන් තමන් යම්කිසි කැපවීමක් කරන්නට ඕන. අපිට අත් දෙකක් ලැබුණේ අපිට කැම ටිකක් අපේ කටට දාගන්න විතරක් නෙවෙයි. අපට අත් දෙකක් ලැබුණේ මේ අත් දෙකෙන් අනිත් පැයට සලකන්න. අපට හොඳ ඇස් දෙකක් ලැබුණේ අපේ රූපයේ කණ්ණාඩි දෙක ළඟ ඉඳගෙන නිතර අපේ රූපය බල බල ලස්සන වෙන විතරක් නෙවෙයි. මේ ඇස් දෙකෙන් ඇස් නොපෙනෙන ලෝකයට ආලෝකය දෙන්නේ අපට මේ ඇස් දෙකක් ලැබුණේ. අපට හොඳට කන් දෙකක් ලැබුණේ මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න. සවනානුත්තරය කියන්නේ ඒක. අහන දේවල් වලින් උතුම්ම දේවන සද්ධර්මය අපේ ජීවිත කාලය තුළ උපරිම ලෙස අපි අහන්නට ඕන. සමහර කාරණා එනකොට පින්නතුනි අපට හිතෙනවා අනේ මේකට ගොඩාක් කලකට කලින් මේ ධර්ම කාරණා ඇහුවනම් අපි තවත් ජීවිතේ ප්‍රයෝජන ගන්නවා නේද කියලා අපට හිතෙනවා. සමහර ගුණධම් අපට තේරෙනකොට අපට හිතෙනවා තව මේට අවුරුදු 20කට 25කට කලින් මේව දැනගෙන හිටියනම් තව කොයි තරම් දුරට මේව අපි කරනවාද කියලා. ඇතැමිට ගුරුවරු ගැන එහෙම මතක් වෙනකොට දැන් කාලේ තියෙන අවබෝධය ඉගෙන ගන්න කාලේ පාසල් යන කාලේ තිබුණා නම් අපට හිතෙනවා ඉස්කෝලේ දහම් වෙන හැම ගුරුවරයෙකුටම වඳිනවා කියලා. දකින දකින තැන වඳිනවා කියලා හිතෙනවා. ඒ තරම්ම පින්නතුනේ හැඟීමක් ඇති වෙනවා. දැන් තියෙන අවබෝධය පොඩි කාලේ තිබුණා නම් අම්මට තාත්තට කොයි තරම්නම් පොඩි කාලේ ඉඳන්ම උදව් කරනවා නේද කියලා හිතෙනවා. අන්න ඒ වගේ පින්නතුනේ අපට ඒ ගුණධම් තේරෙන තමයි ඒ වගේ වටිනාකම් තේරෙන්නේ. ඒ නිසා පින්නතුනේ අපි හැකිතාම දුරට ඉක්මනින්ම ධර්මයේ හොඳම කාරණා පුළුවන් තරම් අහන්න ඕන. ඒ වගේම පින්වත්නි අපට මුණ ගැහෙන හොඳම චරිත ලක්ෂණ තියෙන අය අපට හම්බ වෙනවා. හොඳ පරිත්‍යාගශීලී අය, කරුණාවන්ත අය, භාවනා කරන අය, හොඳ දක්ෂතා තියෙන අය. මේ වගේ අය හමු වුණාම අපි ඒ අය ගැන අනිත් පැත්තට හුවා වර්ණනා කරනවා. ඒක හොඳ දෙයක්. අනිත් අයගේ ගුණ කියන එක හොඳ දෙයක්. නමුත් පින්වත්නි ඒ අතරින් අපි කල්පනා කරන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද ඒ? ඔව් බොහොම හොඳයි. ඒ ගුණය මම කොහොම හරි මමත් ඒ ගුණය සපුරන්න ඕන කියලා. ඈ හොඳට දන් දෙන කෙනෙක් ඉන්නවා නම්, හොඳට අනිත් අයට උදව් කරන කෙනෙක් ඉන්නවා නම් මමත් කොහොම හරි ඒ වගේම අනිත් අයට උදව් කරන්න ඕන. හොඳට භාවනා කරන කෙනෙක් ඉන්නවා නම් මාත් කොහොම හරි ඒ වගේම භාවනා කරන්න ඕන. උදෙන් අවදි වෙන කෙනෙක් ඉන්නවා නම් මාත් යාට විනාඩි 5කට හරි කලින් මම අවදි වෙන්න ඕන කියලා. අන්න ඒ වගේ පින්නතුනි දක්ෂතා කියන්නේ අන්න ඒක. අන්නේ හැකියාව තමන්ගෙන් ඇති කර ගන්නට ඕන. ඒ හැම දෙයකින්ම කරන්නේ මොකද්ද? අවසානයේ තමන් දුකෙන් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. අපේ දක්ෂතාවය, අපේ සතුට, අපි කොයිතරම් මානසික තෘප්තියකින් ඉන්නවාද කියන එක තීරණය වන්නේ පින්නතුනි සතුට වෙන්න කාරණයක් ලැබෙන තැනදී සතුට වෙන ප්‍රමාණය අනුව නෙවෙයි. අපේ ඇහැට, කනට ආදී ඉන්ද්‍රිය වලට අපි කැමති අරමුණක් ලැබෙනකොට ඒ අරමුණෙන් සතුට වෙන ප්‍රමාණය අනුව නෙවෙයි අපි කොයිතරම් සතුටෙන් ඉන්නවාද කියන එක තීරණයවන්නේ. එහෙනම් මොකින්ද? ඔව් බොහොම හොඳයි. අපට දුක් අරමුණක් එනකොට අපි අකමැති රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, ස්පර්ශයක් මේ අරමුණු අපට ලං වෙනකොට අපි කොයිතරම් දුරට මානසික අපහසුතාවයට, දුකට, කනගාටුවට පත් නොවි ඉන්නවාද කියන කාරණය මතයි අපේ සතුට, අපේ දුකෙන් නිදහස් වීම කියන කාරණය තීරණය වෙන්නේ. මේ තත්ත්වය ඇති වෙන්නේ නැති වෙන පින්නතුන අපි හුඟක් දුරට උපේක්ෂා සහගත වෙනවා. සතුට තියෙන අරමුණේදී හුඟක් තෘප්තිමත් වෙන ගතිය අපි ටිකෙන් ටික අඩු වෙලා හැකිතාක් මැදහත් වෙනවා. ඒකෙන් කියන්නේ අපි අසාමාන්‍ය විදියට ඉන්නමයි කියලා. අපි අන්ති විදියක මද සිනහවක් දක්වන සතුට වෙන තැන්වලදී. නමුත් පින්නතුන ඊට වඩා අපි අවධානය යොමු කරන්නේ අපට දුක් ඇති වෙන කරුණවලදී නිදහස් වෙන මාර්ගය නිතර අපි සිහිපත් කරනවා. එනිසා සක්මන් භාවනාවගෙන අපි මේ සාකච්ඡා කළේ මේ කරුණු පින්නතුන අපි භාවනා වඩන වගේම මේ කරන පිළිවෙල ගැන අපි හොඳ අවබෝධයක් තියෙන්නට ඕන. මොකද අපි අද විතරක් කළ නවතින්නේ නැහැ. අද මේ කරන දේ දිනපතාම පින්නතුන්ට පුළුවන් මට්ටමින් ජීවිතයට පුරුදු පුහුණු කරන්න. අනිත් කරණය තමයි පින්නතුනේ අපි සමත භාවනා වැඩුවා. දැන් උදේ අපි භාවනා කීයක් කළාද අපි මෙහෙදී? අපේ සීලානුස්සති භාවනා කළා. ඕ බුද්ධානුස්සති කළා. මෙත්තා භාවනා කළා. මරණානුස්සති භාවනා කළා. ඊළඟට ඕ දැන් සක්මන් භාවනා කළා. දාන වන්දන කොට ආහාරයේ පටික්කුල සංඥා වැඩුවා. මේ ආදී නොඑක් භාවනා ක්‍රම අපි කළා. මේ කරන දේවල් වලත් වෙනතුනි එක එක පියවරවල් තියෙනවා. එතකොට අපි හිතන්නේ එකම ක්‍රමයක් විතරයි කියලා. දැන් අපි කියමු මරණානුස්සතිය වඩන එක කියලා. එතකොට මරණානුස්සතිය වඩන එකෙන් උනත් ප්‍රයෝජන බලාපොරොත්තු කීපයක් තියෙනවා. එකක් තමයි නිතර මරණය සිහි කරන කෙනා. දැන් බුදුහාමර දේශනා කරා මරණ ධම්මෝ මේ මරණ අනතීතෝති අභින්නන් පච්චය කිතබ්බං කියලා. අපි හැම දිනෙකම මැරෙන අය මරණය නොයෙක්මකෝ අය කියන එක නිතර සිහි කරන්න කියලා. ඒතර ඒ සඳහන් කලේ අපට අප්‍රමාදී බව ඇති කරගන්න. අප්‍රමාදීව පුළුවන් තරම් ද ආධ්‍යාත්මික වශයෙන් ඉහළම මට්ටමට අපේ සිත ගන්න තමයි මෙහෙම කරුණු සඳහන් කලේ. ඒ වගේම අපි මරණානුස්සතියම සමත භාවනාවක් විදියට ජීවිතං අනියතං මරණානියතං කියලා අපි නැවත නැවත සිහි කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සමතය දිනු කිරීම. වර්තමාන අරමුණ තුල හිත සමාධිමත් කළා. හැකිතාක් දුරට සමාධිමත් හිත ශක්තිමත් කිරීමට තමයි මෙතෙන්දී අපි මරණානුස්සතිය වැඩි. ඒ වගේම මේ මරණානුස්සතියම කෙනෙකුට ඕන නම් උපයෝගී කරගෙන ඒ තැන්පත් හිතින් අනිත්‍යතාවයේ ගැඹුරින් මෙනෙහි කරන්න පුළුවන්. ස්කන්ධ පංචකයේ ඇතිවීම නැතිවීම හරේ, නාම රූප වල ඇතිවීම නැතිවීම හරේ, ඇස ආදී ඇස කන ආදී ආයතන වල ඇතිවීම නැතිවීම හරි අපට මෙනෙහි කරන්න පුළුවන් අර සමාධිමත් හිතින්. ඒ වගේ මේ මරණානුස්සතියම උපයෝගී කරගෙන කෙනෙකුට ඕනනම් සාමාන්‍ය ලෝකයේදී ඒක දිගටම ජීවිතයේ පුහුණු කරන දෙයක් විදිහට යොදාගෙන හැම වෙලාවෙම තමන්ගේ මරණය ඉදිරිපස තියාගෙන මේ තමන් මැරෙන කෙනෙක් කියන හැඟීමෙන් තමන්ගේ ජීවිතයේ කටයුතු වේගවත්ව සඵල කරගන්න පුළුවන්. ඒ වගේම ඕනනම් කෙනෙකුට අපි හැම දිනෙකටම ජීවිතයේ අවසාන මොහොතක් යනවා ජීවිතේ. අන්නේ අවසාන මොහොතේ අවසානය අපි කියනවා චුති චිත්තේ කියලා. අවසාන මොහොතේ පහළන සිත. අන්න ඒ සිතට අනුරූපව ඊළඟට ඇති වෙන සිත අපට බලපාන බොහෝ විට ඒ අවසන් සිත ඊළඟ ආත්ම භාවයට අපට උගාඳුරට බලපානවා. ඒ නිසා මේ අවසානයේ ඇතිවන අපි කියනවා කර්ම නිමිති ගති නිමිති කියලා ආදී හැඟීම් අපට ඇති වෙනවා. ඊළඟට යනතන පිළිබඳව අපට කර්මයෙන් ලැබෙන දායාද ගැන අපට සිහිපත් වෙනවා. නැත්නම් ඊළඟට යනතන ගැන අපට රූප නිර්මාණය වෙනවා. සුගතියට යන කෙනෙක් නම් දිව විමාන ආදී මල් ආදී දේවල් සතුට සිතින් පේන ගන්නවා. දුගතිගාමී වෙන කෙනෙක් නම් දුක්සාගත දේවල් හඬන වැළපෙන දේවල් ගිනි දැල් ආදී පේන ගන්නවා. මෙන්න මේ අවස්ථාව ජය ගන්න කෙනෙකුට උපක්‍රමයක් විදිහට මරණානුසතිය භාවිත කරන්න පුළුවන්. හැබැයි පිටතනි මේ මරණානුසති භාවනාව අපි ඊළඟම වැඩිමෙන් බලාපොරොත්තු වෙන්නේ මරණාසන්න මොහොත වෙනකම්ම ඉන්න නෙවෙයි, ඊට වඩා කලින් ජීවිතේ හොවා ජයග්‍රහණ කරගන්න. බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ අවසාන මොහොත වෙනකොට සාර්ථක කරගන්න. නැත්නම් අවසාන මොහොතේ පින්කම කරන්න. අවසාන මොහොතේ තමන් කැමති මහාඳුරු කෙනෙක් පඩම්මල බණක් කියවගන්න, පිළිත් එකක් කියගන්න. නමුත් වෙනතුත් එහෙම අපි හැම දිනාටම යෙදෙන්නේ නැහැ. ජීවිතය කියන එක අනිමිත්ත කාරණයක්. මැරෙන තැන, මැරෙන හේතුව, ඒ සිදුවීම අපිට කලින් තීරණය කරන්න බෑ. ඒ නිසා කොමන සංකීර්ණ අරමුණක් තුළදී අපේ මේ ජීවිතය අවසන් වුණත් ඒ ඕනම මොහොතක ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදියට හොඳ හිතක් සකස් කරගන්න එක තමයි කල් වේලා ඇතුම් අපි කරගන්නේ. අපි වෙනතින් වඩාම දක්ෂනෝ තින් අපි හැකිතාක් දුරට අනිත්‍ය සංඥා වඩනවනම් දැන් අපට සිහිපත් කරනකොට අපේ ගෙදර, අපේ අම්මා තාත්තා, අපේ ඥාතීන් සිහි වෙන්න පුළුවන්. අපේ වාහනේ, අපේ ඉඩම, අපි වැඩ කරන තැන සිහිපත් වෙන්න පුළුවන්. ඒ සිහිපත් වෙනකොටම අපි ඒ සිද්ධියට ගිහිල්ලා ඒ සිද්ධිය තුල අපි ජීවත් වෙනවා. ඇතැම් විට ඒක තමන් අකමැති දෙයක් නම් ඒ තුලින් තමන් අකුසලයක් කරගන්නවා. තමන් ඒකට කැමති කෙනෙක් දෙයක් නම් ඒ තැන්වල ඉඳගෙන හොඳ පින්දහම් කරා නම් ඒක සිහිපත් කළා කුසල ඇති කරගන්නත් පුළුවන්. හැබැයි මේ කුසලයක් අකුසලයක් මේ මැත්තේදී දෙකම පින්තුනි සංසාරයේ තුලම ඉන්නේ. සංසාර චක්‍රෙම ඉන්නේ. මේ දෙක මැති වෙන අවිද්‍යාපත්‍ය සංඛාරා. පුඤ්ඤාදි සංඛාර, අපුඤ්ඤාදි සංඛාර කියන මේ දෙකම අවිද්‍යාව මත ඇති වෙන අවිද්‍යාපත්‍ය සංඛාරා. බාහිර අරමුණක් තමයි සිහිපත් කරනකොට තමන් කුසලයක් කළත්, රුවණැලිසෑ වන්දනා කළත්, දමදිව වන්දනා කළා කියලා සිහිපත් කළත් ඒ සිතන මොහොතේ තමන් ඉන්නේ ඒ සිද්ධිය තුල නම් බාහිර අධ්‍යක්ීම තුල නම් තමන් ඉන්නේ තමන් සිතේ පුණ්‍ය චේතනාවක් තිබුණත් ඒ පුණ්‍ය චේතනාව අවිද්‍යා පාදක එකක්, අවිද්‍යා මූලික එකක්. එනිසාන්න ඒ තත්ත්වයක් ඉක්මවලා අවිද්‍යාපක්ෂය සංඛාරා කියන මට්ටම ඉක්මවලා විද්‍යාපක්ෂය කුසල සංඛාර කියන මට්ටමට යන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ තමයි කුමන අරමුණ සිහිපත් වුණත් ඒ අතීත අරමුණ කියලා කියන්නේ ඒක නිරුද්ධ වෙච්ච දෙයක්. ඒ අරමුණ අරබයා වර්තමානයේහි වේදනා සංඥා විදියට අලුතෙන් ඇතිවන අත්දැකීමක් දැම්ම ඇති වෙන්නේ ඒකත් මේ මොහොතේ ඇති වෙලා නිරුද්ධ වෙනවායි කියලා අපි හිතන දක්ෂ වුණොත් තමයි පිනතුනි අපි හැබෑරෙසම ජීවිත ජයගත්තා වෙන්නේ. ඒ නිසා බොහෝ වෙන අපිට අපි කුසල් සිහිපත් කරලා අපි ඒ කුසලයේ තුලම ඉන්න එක හොඳයි. ලෞකික අකුසලයට වඩා ඒක හොඳයි. නමුත් පිනතුනි මෙවැනි කාලයක අපි වඩාත් බුද්ධිමත් වෙන්නට ඕන. ඒ සාමාන්‍ය ලෞකික කුසලයක් ඉක්මවලා ලෝකෝත්තර කුසලයට හිත ටිකෙන් ටික පුහුණු කරන්න. ඔබ රුවන්වැලිසෑය වන්දනා කළා වෙන්න පුළුවන්. ජයත්‍රි මහ බෝධිය වන්දනා කළා වෙන්න පුළුවන්. අමර තාත්‍ර සැලකුවා වෙන්න පුළුවන්. ඒකෙන් ඔබ කුසල උපහාගෙන තියෙන ලෞකික කුසලය. හැබැයි ඒක සීමත් කරනකොටම ඒ නිරුද්ධ වෙච්ච අතීතයක් නේද මං වර්තමානයේ සීමත් කරන්නේ. ඒ සීමත් කරන මොහොතෙහි අලුතෙන් ස්කන්ධ පංචකයක් හටගත්ත නේද? ඒ හටගන්න එක ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වුණා නේද කියලා අපි හිතන වාර ගන්න හිතීමට දක්ෂ වුණොතින් තමයි පින්නතුනි අපි නියම විදියට සංසාරයෙන් ඉක්මවල යන විදිය මානසිකත්වයකට අපේ හිත දිනු කරාවෙන්නේ. අන්න ඒ නිසා අන්න ඒ හිතන වේලාව අපි වැඩි කරෝතින් එන්න එන්නම සමන්ට සිතගෙන සිතිවිලි පිළිබඳව අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න අපි ටිකෙන් ටික කාලේ වැඩි කරගත්තොතින් පින්නතුනි අන්න ඒ තුලම අපේ ජීවිතය සකස් වෙනවා. ඒ ඔස්සේම අපේ දර්ශනය සම්මා දිට්ඨිය විද්‍යාව දියුණු වෙලා ඊට අනුරූපව නිතර තමන්ගේ අභ්‍යන්තර ආයතන සකස් වෙනවා. ඒ කියන්නේ මුලදීම වෙන්නේ පින්නතුනි තමන්ගේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට මේ අරමුණු තුලින් සංස්කාර හට ගන්නවා. සංස්කාර හටගෙන අනිත් මොහොතේ ඊළඟ පැත්තට ආයි මේ අභ්‍යන්තර ආයතන ඊට අනුව සක්‍රිය වෙනවා. දැන් කෙනෙක් දිහා දැකලා මේ හොඳ කෙනෙක් කියලා බලනකොට මේ ඒ දැක්මෙන් බලනකොටම මේ පැත්තේ ආයතන ටික ප්‍රසන්න වෙනවා. මේ බලන කෙනා මෙයා හොරෙක් මේ ලොකු හොරකමක් කළා දැන් මේ ඇවිල්ලා සිල් රෙද්දක් පොරවගෙන කියලා ඒ පුද්ගලයා ගැනම අනිත් පැත්තට හිතනකොට මේ පැත්තේ ආයතන ටික වෙනස් වෙනවා. ඒ නිසා හැම මොහොතෙම තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණයට තමන් හැම මොහොතකම ආයතන සකස් කර ගනිමින් එනිසා දක්ෂතාවය කියලා කියන්නේ මේ ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, මේ ඉන්ද්‍රිය ඔස්සේ අරමුණු ලැබෙනකොටම අපි දක්ෂ වුණොතින් මේ අත්දැකීම වර්තමානයේ අත්දැකීමක් මේක. මේක මේ මොහොතේම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකින වාරයේ එන්න එන්නම දිනු කරගන්න දක්ෂ වුණොතින් අපි හැම තැනදීම දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒකෙන් කියන්නේ අපි වර්තමාන ජීවිතයෙන් පලා යනවා කියලා. අපි කරන රැකියා අත්හැරලයයි, ඉගෙන ගන්න ඒවා නැති කරගනි, ඒ කතාවක් නෙවෙයි මේ කියන්නේ. ඒව කරන ගමන් ඒ සාමාන්‍ය ලෝකයේ අත්දැකීමට අපි මුහුණ දෙන ගමන්ම ඒවත් හොඳින් සාර්ථකව කරන ගමන් විතරක් නෙවෙයි ඊට දැනටත් වඩා හොඳින් කරනවා. මොකද පින්නොත්නේ මේ අවබෝධය ලැබීමත් එක්කම අපේ ලෝකයේ අනිත්‍යය ගැන ලොකු කරුණාවක් ඇති වෙනවා. අනේ මේ ලෝකයේ බොහෝ දෙනා උගත් කියලා ඉන්න අය, ධනවත් කියලා ඉන්න අය, ප්‍රසිද්ධයි කියලා හිතාගෙන ඉන්න අය, ලස්සනයි කියලා හිතාගෙන ඉන්න අය, සතුටෙන් ඉන්නවා කියලා හිතාගෙන ඉන්න මේ බොහෝ දෙනා මෙහෙම හිටියට මේ හැම දෙනෙක්ම මහා දුකක නේද මේ ඉන්නේ. දුක ඇති වෙන හැටි දන්නේ නැතුව ඒ දුකේම ඉඳගෙන නේද මේ සතුට විඳින්නේ කියලා මේ අය මුලාවටපත් වෙලා නේද ඉන්නේ කියලා ඒ අයගෙන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. එනිසා ඒ අය තමන් කියන දේ අහන සූදානම් නම් ඒකට ටිකෙන් ටික මේ ධර්ම කියලා දීලා ඒකත් අපි ධර්මයේ මුදව කරනවා. අපේ දරුවන්ට, අපේ අමල තාත්තලට, ඥාතීන්ට, ගුරුවරුන්ට තමන් හිතවත්ම ඉන්නවා නම් පුළුවන් තරමින් බුද්ධාගම කියලාම කියන්න ඕනේ. මෙන්න මෙහෙම දර්ශනයක් ලෝකේ තියෙනවායි කියලා මේ දර්ශනයයට කියලා දෙන්නට ඕන. ඒ දර්ශනය කියන එක බුදුහාමුදුරටයි තේනේ. බුදුහාඳුර අවබෝධ කරගත්තු දර්ශනයට බෞද්ධ දර්ශනය කියලා කිව්වට බුදුහාඳුර අනාවරණය කරගත්තු නිසා බෞද්ධ දර්ශනය කියලා කිව්වට ඒක බුදුහාඳුරන්ට සයිත දහමක් නෙවෙයි. මේක අනාවරණයක්. මේක ඩිස්කවරි එකක්. ඩිස්කවරි එක කාටවත් අයිති නෑ. ඩිස්කවරි එක අනාවරණය කිරීමක්. අනාවරණය කරපු කෙනාට ගෞරවයක් ලැබෙනවා. නමුත් අනාවරණය කරපු කෙනාටවත් ඒක අයිති නෑ. එනිසා මේ දර්ශනය පුළුවන් තරම් අනිත්‍යයට දෙන්න තමරුත් මේ දර්ශනය දිනු වෙන්න ටිකෙන් ටික යෙදෙනවා උත්සාහ කරනවා. එනිසා පින්නතුනේ අනිත් කාරණේ තමයි මේ හැම සමත කමඨහනක්ම එක එක මට්ටමේ පුද්ගලයාට අනුරූපව කරන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටට මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව වඩනකොට කෙනෙකුට දැන් අපි වඩපු විදියට නැගෙනහිර දිශාව, බටහිර දිශාව එහෙම කියලා දිශා හයකට වඩන්නත් පුළුවන්. දිසා 10කට ඩිරෙක්ෂන්ස් 10ක් විදිහට වඩන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙකුට ඕනනම් මිනිස්යන් සියලු මිනිස්සු සියලු අමනුෂ්‍යෝ සියලු දෙවියන් සියලු මිනිස්යන් සියලු ස්ත්‍රීන් සියලු පුරුෂයන් කියලා එහෙම වඩන්නත් පුළුවන්. එහෙම වඩන අතරේ පින්නතුනි අපි අර මුලදී සියලු සත්‍යෝ නිරෝගීත්වා නිරෝගී වෙත්වා සුවපත්ත්වා දුකෙන් මිදෙත්වා කියලා අපි පියවර කීපයක් කිව්වනේ. නමුත් ගැඹුරට යනකොට ඒ තුන හතර කියන අවශ්‍ය නැහැ. අපි එකයි කියන්නේ සියලු සත්‍යෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා. තවත් ගැඹුරට යනකොට පේන්න තුනේ මොකද්ද? තවත් ගැඹුරට යනකොට අපි එක්කෙනෙක් විතරක් තෝරගන්න ජීවත් වෙන අපේම ඒ කියන්නේ පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක්ම ගැහණු කෙනෙක් නම් තවත් ගැහණු කෙනෙක්ම තමන් කැමතිම කෙනෙක්. තමන්ගේ අම්ම වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්, සානුකූරස වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. ඒ එක්කෙනෙක් තෝරගෙන ජීවත් වෙන කෙනෙක්. තෝරගෙන එයා ඉදිරියට තියාගෙන ඒ තැනැත්තා අරමුණු කරගෙන නිදුක් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා කියලා දිගු වේලාවක් එක පුද්ගලයෙක් පිළිබඳව අපි සිහිපත් කරනවා. මෙන්න මේ මට්ටමඩ පින්නතුණි වාග් දුරට හිත දිනු කිරීමේ ප්‍රතිඵලයක් විදියටයි ටිකෙන් ටික සමාධිය දිනු වෙලා සමත භාවනාවේ දිනුම විදියට උපචාර සමාධිය කියලා කියනවා ධාන මට්ටමට. ඒ කියන්නේ දැන් අපි මේ කඩයින් පසුබල දැන් මේ යන්න හදන්නේ. ටිකෙන් ටික ගිහිල්ලා ස්ථාවර සමාධියකට අපි පත් වෙන මට්ටමට ටිකෙන් ටික දිනු වෙනවා. අන්නේම දිනනකොට තමයි ටික ටික කරදර හැමෙන්න ගන්නේ සමහර වෙලාවට. අපි කියන්නේ මාර බලවේග කියලා. මේ පිළිදී කරදර හරේ, ලෙඩ දුක් හරේ, දර්ශන රූප හරේ සමහරට එහෙම පේන ගන්නවා. නමුත් තමන් නිතරම දෙවියන්ට ඥාතින්ට පින් අනුමෝදන් කරමින්, එයාගේ ආශිර්වාදය ලබා ගනිමින්, අනිත්‍යකට උදව් උපකාර කරමින් තමන් දිගටම කරනකොට තමන්ගේ සාර්ථකත්වය කරා යන්න පුළුවන්. හැබැයි අපි බොහෝ දෙනෙක් සාමාන්‍ය මට්ටමේ ඉන්නකොට නම් එහෙම කවුරුවත් කරදර කරන්නේ නැහැ. බය වෙන්න දෙයක් නැහැ. දැන් කරන දේවල්ට නම් වා උදව් කරනවා. හරි හොඳයි මියා වා සින්දුවාන වා පාටි වලට යනවා. හරිම කැමති මේ ඇඳුම් වලට මේ දේවල්ට. දැන් නම් මෙයාගෙන් නම් අපිට කිසිම ගැටලුවක් නැහැ කියලා ඉතින් අපට උදව් කරනවා දැන් ඉන්න මට්ටමේ. නමුත් වෙනතුනේ මායයා අපට බාධා කරන්නේ යාගේ ශේත්‍රයේ ඉක්මවල යනකොට. මනුස්ස ලෝකය දිව්‍ය ලෝක හයත් යන් යටතේ තියෙන්නේ දිව්‍ය ලෝක වලින් ඉක්මවලා. ඒ කියන්නේ ප්‍රථම ධානය කියලා කියන්නේ දිව්‍ය ලෝක මට්ටම ඉක්මවලා බ්‍රහ්ම ලෝක මට්ටමට මානසික දියුණුව මානසිකත්වයේ දියුණුවන මට්ටම. එතෙන්දි තමයි යා කරදර කරන්න එන්නේ. හැම දිනටම නෙවෙයි සමහර විට. ඒකට පින්නතුනේ මුවා දුර යන්න තියෙනවා. දැන් ඉන්න මට්ටමේ නම් හිම කරදරයක් නෑ, බය වෙන්න දෙයක් නෑ. දැන් ඉන්න මට්ටමෙන් නම් මුවා උදව් කරමින් තමයි ඉන්නේ. නමුත් වෙනතින අරම මට්ටම්කුත් තියෙනවා කියන එක අපි දැනගන්නට ඕන. මොකද එයා කැමති නෑ එයාගේ මට්ටම ඉක්මවල යන්න. ඒ නිසා තමයි ධ්‍යාන ලබන අයට, මාර්ගඵල ලබන අයට මායя කරදර කරන්නේ, තමන්ට පාලනය කරන්න බැරි මට්ටමට ඉක්මවල යනකොට. ඒ නිසා බුදුදහමේ කියනවා ප්‍රථම ධ්‍යානෙ ලබා ගැනීම මායяගේ ඇසට වැලි ගැසීමක් කියලා. මායяගේ ඇස් දෙක අන්ධ කිරීමක් කියලා කියන. ඌට ඊට පස්සේ පේන්නේ එයින් පල්ලෙහා මට්ටමේ ඉන්න කම්ම ඔහුට අපිව පේනවා, අපට ඌව පේන්නේ. ඒ නිසා පින්නතුනි හැකිතාක් දුරට අපි ජීවිත ජයග්‍රහණය කරා යන්නට ඕන. අනිත් කාරණේ තමයි දැන් බුද්ධානුස්සති භානාවගේ භානාවක් වඩනකොටත් ඒකත් අපි ටිකෙන් ටික ඉදිරියට යනවා. දැන් අපි මුලදීම අරහං සම්මා සම්බුද්ධෝ විජයකරණ සම්පන්නෝ කියලා ගුණ නමයම මුලින්දන් අගට ගියා. අගේ ඉඳන් ආයෙ මුලට එන්න පුළුවන්. බුදුහාඳුරන් කෙනෙකුගේ රූපයක් අපි දැකපු රූපයක්, හොඳ ලස්සන ප්‍රසන්න රූපයක් තමන් ඉදිරිපිට තියෙනවා කියලා හිතාගෙන සිතින් මවාගෙන තමන්ගේ ඇස් දෙක අඩවන් කරගෙන හොඳ ඒ ගුණයකින් එක අපට සිහි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගෙන් අග මේ ගුණ තිබ්බා නේද කියලා අපි මුලින්නම් අගට අගින්නම් මුලටත් යලෙලි සිහි කරනවා. එහෙම කළ පිනුතුනේ කලක් යනකොට තමන්ගේ හිත ටිකෙන් ටික තැම්පත් වෙනකොට තමන්ට තේරෙනවා මේ මුගා කියන එක හිතට පීඩාවක් කියලා. ඊට පස්සේ මේ ගුණවලින් තමන් කැමැතිම එකක් තෝරගන්නවා. සමහර කෙනෙක් කැමති වෙන පුළුවන් අරහන් ගුණයට. සමහර කෙනෙක් පුරිස ධම්ම සාරති ගුණයට කැමති වෙන පුළුවන්. සමහර කෙනෙක් සුගත ගුණයට. සමහර කෙනෙක් භගවා කියන ගුණයට. අන්නේ එක ගුණයක් තෝරගෙන ඒ ගුණේ අර්ථයක් තේරුම් අරගෙන අන්න ඒ එකම ගුණය හරහා බුදුහාඳුරෝ යලි යලි සිහිපත් කරනවා. අරහන් අරහන් අරහන් ආදී වශයෙන් එක දිගටම කරනකොට ඒ තුලිනෝ සිත සමාධිමත් වෙනවා. මේ කුමන අරමුණින් පින්නතුනි හිත සමාධිමත් කළත් අපේ හරියට ධර්මඥානයත් එක්කනම් ගියේ සද්ධර්ම ශ්‍රවණය කළා සම්මාදිතිය පෙරමුණේ තබාගෙන නම් අපි ගියේ. ධර්මයේ තියෙන පැහැදිලිම ලක්ෂණයක් තමයි සමාහිතෝ භික්ඛවේ යථා භූතං අජානාති කියලා කියනවා. සමාධිමත් වෙච්ච කෙනාට යථා භූත ඥානය ප්‍රඥාව පහළ වෙනවා කියලා. හිත සමාධිමත් වෙන්න වෙන්නේ යා කලින් දහමහ කුනිසා යාට යලි යලි තරහඟුනේ සීපත් කරගෙන ඉන්න නෙවෙයි අවශ්‍ය වෙන්නේ යාට. යාට අවශ්‍ය වන්නේ දුක නිදහස් වෙන්න. යා එකපාරම අනිත්‍යතාවයට අනාත්මතාවයට හිත තියාගන්නවා. මොකද යාට අරහඟුනේ සීපත් කිරීමත් ඔහුට අර ලෝකෝත්තර සම්මාදික සාදේශව ඒකත් ඔහුගේ හිතේ ගැටීමට හේතුවක් වෙනවා. ඒකත් කලු දෙයක් වෙනකොට. ඔහු එන්නෙම ඉතාම සියුම් දෙයක් කරා මේ යන්නේ. දැන් මුලදී බුද්ධානුස්සතිය, මෛත්‍රිය, අසුභය ආදී විතර්ක වලින් විතර්ක මැඩ පවත්වන භාවනාවක් තමයි මුලදී කරන්නේ. පස්සේ පින්තුනේ කලක් යනකොට ඉතාම සියුම් භාවනාව තෝරගන්නවා. මොකද්ද? ආනාපාන සති භාවනාව. භාවනා කමඨාන 40ක් තියෙනවා. 40ෙන් ආනාපාන සති හැර අනිත් සියලුම භාවනා විතර්ක වලින් විතර්ක මැඩගෙන භාවනාව. ආරම්භයේ පටන්ම විතර්ක වලින් මෛත්‍රී කරන්නේ අමනාප විතරක, ද්වේෂාගත විතරක, මෛත්‍රී විතරක වලින් යටපත් කරනවා. ආනාපාන සති විතරයි පිනතුනේ ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවමින් හිත සමාධිමත් කරන්නේ. ඒ නිසා තමයි මුට්ට සතිස්ස ආනාපාන සති නවදාමි කියලා කියන්නේ. මුලදෙම පින්නතුනේ ආනාපාන සතිය නොවදාරනවා කියලා කාරණයක් බුදුහමර දේශනා කරනවා. ඒ කියන්නේ සිහි මුලා වෙච්ච නිතරම සිහි අරමුණෙන් අරමුණට යන කෙනෙකුට එකපාර අමාරු ආනාපාන සතිය. රළු විතරක තියෙන කෙනෙකුට. අනේ ඒ නිසා තමයි ඒ කෙනාට මුලදී මෛත්‍රිය, බුද්ධානුස්සතිය ආදී භාවනා කළා අර හිතේ තියෙන රළු ගති අඩු කරගෙන ටිකක් සාමකාමී කරන්න ඒකටයි. ඒ නිසා අසම්පඥානස්ස කියන්නේ සිහි මුලා වෙච්ච කෙනාට කියන්නේ සිහිය නිතරම වික්ෂිප්ත වෙලා තියෙන කෙනාට ආනාපාන සතිය එකපාර වඩන්න බෑ කියලා කියන්නේ. ඒකෙන් කියන්නේ යාට කවදාවත් වඩන්න බෑ කියලා නෙවෙයි මේ කියන්නේ. ඒකෙන් කියන්නේ ආනාපාන සතිය දැන කලින් අරමුණක් හිත විසිරෙන ගති අඩු කරන්න මුලදී අර සතර කමඨහන් ආදී කමඨහනක් යා වඩලින්න කියලා කියන්නේ. ඒ නිසා මුට්ට සතිස්ස කියලා කියන්නේ සිහි මුලා කියන්නේ සිත නිසරම විසිරෙන කෙනාට. ඒ විසිරෙන කෙනාට විතරක වලින්ම තමයි මුලදී විතරක දුරු කරන්න ඕනේ යාට. යාට එකපාර සිහුම් මේකට යන්නේ නැහැ. දැන් සියලු සත්වෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා සිය දහස් වර සිහි කරනකොට යාට අර කලබල ගැති අඩු වෙනවා ටික. අනේ ඊට පස්සේ ටිකක් තැම්පත් වුණාට පස්සේ ටිකෙන් ටික යාට ආනාපාන සතිය එන්න පුළුවන්. ඒකට ආනාපාන සතියට ආවත් ඒකේ උනා දිගටම හුස්ම රැල්ලේ සියුම් භාවය බලන විතරක් නෙවෙයි. ආනාපාන සතිය වඩන්න පියවර ඉදිරියට යන්න ඕ කයන පස්සනාවෙන් නවතින්නේ. ඕ වේදනාවක් වඩනවා, චිත්තාන පස්සනාවක් වඩනවා, අනිත්‍ය ආදී වශයෙන් ධම්මාන පස්සනාවක් වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ හතරම සතර සතිපට්ඨානෙම වැඩෙන මට්ටමට ඕක හිත දිනනවා. පින්තුනේ අද අපි සාකච්ඡා කරපු කරුණකට අදාළව සහ මේ පින්තුනේ තියෙන ගැටලුත් මේ අවස්ථාවේ විතර දැන පුළුවන්. ඊළඟට අපි පටන් අරගෙන දිගටම ඊළඟ ධර්ම දේශනාව කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතැන්මඩ ගිය පාරක් මම හිතන්නේ සමහර ප්‍රමාණවත් විදියට මේ ඇත්තන්ට ප්‍රශ්න වලට උත්තර දෙන්න අවස්ථාව ලැබුණාද දැන් නැහැ. මොකද ගිය පාර වැඩසටහන ඉවර වෙච්ච ගමන් තාවඩතරණක් තියන්න බලාගෙන හිටියේ. ඒකයි ටිකක් ඉක්මන් වුණේ අපි. දැන් මේ මොහොතේ පින්තුන්ට ගැටලු තියෙනවත් අහන්නත් අපි අවස්ථාව ලබා ගන්නවා. අපේ එකමහත්මයේ ප්‍රශ්න ටිකක් ඉලියනම අපිට ඉදිරිපත් කර ඇතම ගිය කාර් ඉදිරිපත් කළේ අපි එයින් කීපයකට දැන් උත්තර දුන්නා ඊට කලින්. ඊළඟ කාරණේ තමයි දැන් ආනාපාන සතිය වැඩීමේදී සතියෙන් පරිමුඛං උපට්ඨපෙත්වා කියන කාරණයක් තියෙනවා. සිහිය අභිමුඛ කරගෙන කියලා. දැන් මේ අභිමුඛං කියන එක විවිධය විවිධ විදියට අර්ථකථනය කරනවා. සිහිය ඉදිරියේ තියාගන්න නැත්තම් ආසේ අග තියාගන්න මේ ආදී වශයෙන් විවිධ විදිහට අපි කරුණ සාකච්ඡා කරනවා. නමුත් පෙර දහමකට එකඟව බලනකොට සතියෙන් පරිමුඛං උපට්ඨපෙත්වා කියලා කියන්නේ නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියලා කියනවා. මේ නාසය අග උඩුතොල්ලේ ආශ්‍රිතව සිත තියාගෙන තමයි අපි හැම කමටහනක්ම වඩන්නට ඕන. එහෙම වුණොත් තමයි සිහියට පිළිසරණක් තියෙන්නේ. හරියට අර අපේ අර චප්පානක සූත්‍රය කතා කරනවනේ සත්තු හය දෙනෙක් ගැන. ඔව්, ඒ සත්තු හය දෙනා මුලින්ම කරන්නේ ඒ සත්තු හය දෙනා එකට ඕන්ගේ වර්ගයන් ටිකකට තියලා නැටි ටිකකට තියලා ගැට ගන්නවා. ගැට ගහලා අතාරිනවා. අතාරියට පස්සේ එක එක සතා එක එක සතාගේ ශක්ති ප්‍රමාණයට අනුව ඒ පැටි වලට දුවනවා. නමුත් එහෙම දුවන අතරේදී මේ සත්තු හය දෙනාම එකම ශක්තිමත් කණුවක ගැට ගහනවා. ගැට ගහුවට පස්සේ ඒ කණුව ළඟම මේ සතා ටිකෙන් ටික හික්මෙනවා. අන්න ඒ වගේ තමයි අපේ නිතරම අරමුණු හයක් තුළ නිතර එහාට මෙහාට දුවනවා. දැන් මේ අවස්ථාවෙන් වාද දුවන්නේ දැන් කණේ අරමුණේ තමයි දැන් දුවන්නේ. දැන් ඇහිවීමට තමයි සම්පූර්ණ අවධානය තියෙන්නේ. ඒ අතරේ විටින් විට ඇහැට කනට ඇතැමිට හිතගෙන අතීත අරමුණක් දැන් ගෙදර නිකන් ඉන්නකොට ඇතැමිට තමන් කාමරේ එතන අතීතයේ ගත්ත අරමුණක් එක තමයි ඉන්නේ. මේ වගේ පිනතනේ නිතරම අපිට මේ ඉන්ද්‍රිය හයෙන් ගත්ත අරමුණු එක්ක තමයි දිව යන්නේ. අන්නේ දිව යන ගතිය අතීතයෙන් දිව යන ගතිය අඩු කරන්න තමයි නිතරම සති නිමිත්තක් පුහුණු කරන්න ඕනේ. ඒකට සති නිමිත්ත පුහුණු කරනකොට තමන් දන්නවා දැන් කොමන ඉන්ද්‍රියත් එක්කද තමන් ඉන්නේ කියලා. දැන් කන පැත්තට ගිහිලා තින්නේ, නාසය පැත්තට ගිහිලා තින්නේ, අතේ අරමුණක් ගැන හිතමින් මනින්ද්‍රියෙන්ද දැන් යන්නේ කියලා කොමන අරමුණද කියන එක තමන් ඉතාම සිහියෙන් ඉන්නවා. අනේ සිහිය සහ නොවන ටික ටිකෙන් ටික දිනු කිරීම තමයි අපි මෙහිදීම සිදු කරන්නේ. එතකොට සිහිය අභිමුඛ කරගෙන කියලා දැන් මේ අහපු ප්‍රශ්නයකට මම උත්තර දෙන්න ඇත්තෙම මේ මහත්මයා ලිඛිතව ප්‍රශ්නයක් ඇහුවා. එතකොට මෙන්න මේ ආශ්‍රිතව සිහිය අභිමුඛ තියාගෙන තමයි අපි කොමන භාවනාවක් ඇඩුවත් කරන්නේ. එතකොට අපි එන්නෙන්නම ටිකෙන් ටික සිහිය ශක්තිමත් වෙනවා. නැත්තම් අපි ආනාපාන සතියව මෛත්‍රී වැඩුවා කියලා එක එක තැන් වල අරමුණු ටිකක් ගිහිල්ලා තියෙනවා. නමුත් හිත එක තැනකට එක අරමුණට අපිට ආවේ නැහැ. ඒ නිසා මේ ආශ්‍රිතව සිත තියාගෙන මෛත්‍රිය හෝ කුමන හෝ භාවනා කරනකොට හිතේ සතිමත් බව ඉක්මනටම දිනු වෙනවා. අපට හඳුනා ගන්න ලේසි තමන්ගේ හිත තමන්ගේ තියෙන කොතනද තියෙන්නේ කියලා. අපිට කතා කරන වෙලාවෙදි මේක කරන්න අමාරුයි. නමුත් අනිත් හැම දෙයකම වෙන වැඩක් කරනකොට නිතරම සිහිය මේ ආශ්‍රිතව තියාගෙන සමන්ඩ කරන්න පුළුවන්. ඒ වගේම තමයි පින්නතුනේ අපි කරන හැම දෙයක් කරන අතරතුරේදීම නිතර තමන් වඩපු කුසල චේතනාවක් එක්ක නිතර මෙන උත්සාහ කරන්න. මෛත්‍රිය හරි මරණානුස්සති හරි කුමන හෝ දෙයක් නිතර දිනපතා වැඩිපුර පුහුණු කරන්න. ඒ පුහුණු කරන කාලය පුළුවන් තරම් වැඩි කරන්න. වැඩි කරන අතරේදී පින්නතුනේ අනිත් වැඩ කරනවත් එක්කම විශේෂයෙන් අපි වාහනවල යනවා, ගෙදර වැඩ කරනවා, ඇවිදිනවා, ව්‍යායාම කරන්න යනවා. ඒ හැම තැනදීමත් මේ අරමුණක් එක්කම හරියට සමන්ට ලැබෙච්ච හොඳම යාළුවෙක් වගේ මේ යාළුවත් එක්කම නිතරම ඉන්න උත්සාහ කරනවා. ඒත් එක තමයි හිතේ ලොකු දියුණුවක් ඇති වෙනවා. අනිත් කාරණේ තමයි පින්නතුනි ගිරිමානන්ද සූත්‍රයේන වඩනවා නම් වඩන්න තියෙන්නේ ආනාපානසති සංඥාව කියන කාරණයක් ගැන සඳහන් කරනවා. මේ අපේ මහත්මයා කව ප්‍රශ්නයක් ලිඛිතව. ඇත්තෙන්ම දැන් ගිරිමානන්ද සූත්‍රයේ සංඥා 10ක් වඩන්න කියලා තියෙනවා. සාමාන්‍යයෙන් අපි ධර්මය අහපු සාමාන්‍ය කෙනෙක් හිතාගෙන ඉන්නේ ධර්මයේ තියෙන්නේ මරීච උපමා සංඥා කියලා. සංඥාව කියන්නේ මිරිඟුවක් වගේ කියලානේ. එතකොට සංඥාව හැමතැනදීම දුරුකල යුතු දෙයක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. නමුත් පින්න තියෙන හොඳට අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. දුරුකල යුතු සංඥාවක් තියෙනවා, වැඩිය යුතු සංඥාවක් තියෙනවා. ඒ නිසා හැම සංඥාවක්ම දුරු කරන්නයි කියලා බුදුදහමේ නැහැ. තමන්ගේ හිතේ රාගාදී අකුසල ඇති වෙනවා නම් ඒ සංඥාති දුරු කරන්න ඕන. නමුත් අපේ හිතේ අවිද්‍යාව දුරු වෙන සංඥා තියෙනවා. අනිත්‍ය වශයෙන් දකින එක, අනාත්ම වශයෙන් දකින එක ආදී වශයෙන් සංඥා 10ක් තියෙනවා. ආනාපාන සතිය ඇතුළුම මෙන්න මේ සංඥා අපි පුළුවන් තරම් දිනු කරන්න ඕන. දිනු කරන්න තමන්ගේ අවිද්‍යාවෙහි ප්‍රමාණය එන්න එන්නම අඩු වෙනවා. තමන් ඉහළම දැක්මකින් තමන් අරමුණු ගන්න කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපි පුද්ගලයෙක් දැක්කහම දැක්ක ගමන් මහා මේ පුද්ගලයා අහවල ගතිගුණ තියෙනවා කියලා සම්පූර්ණයෙන්ම ඒ රූපය තුළ අපේ හිත බැස ගන්නවා. ඒ ගතිගුණ ටික සම්පූර්ණයෙන්ම මේ පුද්ගලයා තුළ තියෙනවා කියලා අපි හිතන්නේ. පින්නතුනි ඒ පුද්ගලයාම මිය ගියාම මොකද වෙන්නේ? අපි කියමු එහෙම හිතාගෙන පුද්ගලයා ඒ මොහොතේම මිය ගියා කියමු. යාගේ ශරීරයත් එහෙම තියෙනවා. එතකොට ආරාපි හිතාගෙන හිටියේ ගුණ ටික වහඩද ඊට පස්සේ ආරෝපණය කරන්නේ දෙන්නේ. යාට කලින් හිතාගෙන ඉතින් මේ බාහිර පෙන රූපය මේ කෙනාගේ තමයි හොඳ කෙනෙක්, හොඳට භාවනා කරන කෙනෙක්, හොඳට දන් දෙන කෙනෙක් කියලා දැන් අපි හිතාගෙන ඉන්නවා. ඒක නම් මරණයට පස්සෙන් දැන් මේ ශරීරය. දැන් ශරීරය දෙහෙම්ම තියෙන පොඩ්ඩක් ඇලවෙල හැම පාත්තලවම තියෙන. එතකොට ඊළඟට දැන් අපි මොකද කියන්නේ දැන්? අර ගති මොන ඩික කොහෙද? පින්නතුනේ ඇත්තෙන්ම අපට මේ බාහිර රූපය කියලා මේ පේන්නේ අපි උපතෙන් ලබාගත්තු කර්ම බීජයට අනුව මාපුසේදී පෝෂණය වෙලා ඊට පස්සේ අපි බාහිරින් ගත්තු ආහාර ටිකෙන් පෝෂණය වෙච්ච මේ භෞතික ශරීරය සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ කොටස් හතරෙන් එකතු වෙච්ච මේ භෞතික ශරීරය මේ බාහිර අවකාශය තුළ නිර්මාණය වෙලා තියෙනවා. එතකොට ඒ ශරීරය මනසත් එක්ක යන්නේ. ඒ මනස තියෙනකන් තමයි මේකේ ප්‍රසන්න බව තියෙන්නේ. ඒ මනස තියෙනකන් තමයි ගන්න ආහාර తీරණය වෙන්නේ. ඒ මනස තියෙනකන් තමයි ඉන්ද්‍රිය. ඒ කියන්නේ සිතත් මුල් වෙලා තියෙන ඉන්ද්‍රිය තියෙනවා. අන්නේ ඉන්ද්‍රිය ටික ක්‍රියාත්මක වෙන්නේ මේ මනස තියෙනකන් විතරයි. එතකොට මේ ඇහැ තිබුණට ඇස කියන ඉන්ද්‍රිය, කක්කු කියන ඉන්ද්‍රිය සජීවී වෙන්නේ මනසක් තියෙනකොට. එතකොට සාමාන්‍ය අපට මේ මස්ස උපදේ පටන් මැරුණට පස්සෙත් පේනවා. හැබැයි චක්කු ඉන්ද්‍රිය කියන එක බුදුහාමර දේශනා කරන්නේ චක්කුන් කියන එක. චක්කුන් අනිච්චන් කියන එක මේ තේන ඇහැ නෙවෙයි. චක්කුන් අනිච්චන් කියලා බුදුහාමර කියන්නේ මොකටද? මොකටද බුදුහාමර චක්කුන් අනිච්චන් කියලා කියන්නේ? චක්කු ඉන්ද්‍රිය කියන්නේ මොකටද? චක්කු ඉන්ද්‍රිය කියලා කියන්නේ මේ මාංශ ඇස ඇසුරු කරලා තියෙන රූපයක් සජීව වෙච්ච මොහොතක විඥානයක් සම්බන්ධ වෙනකොට චක්කු සම්පස්සය, චක්කු සම්පස්සා වේදනා, රූප සංඥා, රූප සංචේතන, රූප තෘෂ්ණා, රූප විතක්ක, රූප විචාර කියලා කරුණු 10ක් එක විට පෙර පසු නොවි සම්බන්ධ වෙන තැනදි තියෙන එකට තමයි බුදුහාඳුර චක්කුන් කියලා කියන්නේ. ඒ කියන්නේ චක්කුන් කියන එක බලන්න බැරි දෙයක්. ඒ කියන ඇස බලන්න බෑ. මේ තේන මාංශ ඇස බලන්න පුළුවන්. ඒකට හැම අනින්නත් පුළුවන් මොම කළා. හැබැයි බුදුහාමුදුර කියන චක්කුන් කියන එකට එහෙම කරන්න බෑ. ඒ චක්කුන් කියන එක භෞතික දෙයක් නෙවෙයි. මේ භෞතික දේ ඇසුරු කරලා තියෙන දැන් මේ හැට හානියක් කරොත් මේ ඇස් දෙක ගැලවුවොතින් ඇසේ පෙනීම ශක්තිය නැහැ. මේක ඇසුරු කළා තමයි තියෙන්නේ. හැබැයි මේ මහාන්තස දකින්න පුළුවන් වුණාට මේ චක්කුන් කියන ඉන්ද්‍රිය එහෙම දකින්න බෑ. ඒක ශක්තිය. ඒක තමයි කරුණ රාශියක එකතුවකින් ඇතිවන දෙයක්. ඒක ඒක නාම සංදේ පැත්තට තමයි යන්නේ. හැබැයි නාමස්කන්ධය හුදකලාම යන්නේ නැහැ. ඒ කියන්නේ බාහිර රූපය සජීවී වෙන්න ඕනේ. අපි පොච්චර හැක් තිබුණා සම්පූර්ණම අඳුර නම් තියෙන්නේ. දැන් මේ අපට ආලෝකය තේන්නේ ආලෝකය මේ වස්තු මත පතිත වෙලා ආලෝකය විනිවිද පේනකොට තමයි මේක පේන්නේ. එතකොට එන ආලෝකය සම්පූර්ණ භෞතිකයේ අවශෝෂණය කරගන්නව නම් අපට ආලෝකයක් පේන්නේ නැහැ, රූපයක් පේන්නේ නැහැ. අපි දැඩි අන්ධකාරයක ඉන්නකොට අපට මේ භෞතිකයන් තිබුණට චක්කු ඉන්ද්‍රිය එවලට නැහැ. සම්පූර්ණම කරවලකණන් අපි ඉන්නේ. කිසිම දෙයක් නොපෙනෙන දැනක නම් ඉන්නේ. හොඳට ඇස් දෙක අරගෙන හිටියත් අපට චක්කු ඉන්ද්‍රිය නැහැ. 10ම තියෙනවා. 10 ඉතාලම සියුම් මේ වේවා. ඒවා පෙරපස නොවි එක විට හටගන්නේ. සාමාන්‍යයෙන් අපිට තේන විදිහට කිව්වොතින් ඇහැ තියෙනවන, රූපේ තියෙනවන, ඊට අදාළ විඥානය තියෙනවා. කෙටියෙන් කියනවනේ මේකයි. නමුත් විස්තරාත්මක මොකද කියනකොට 10ක් තියෙනවා. ඒකට මෙන්න මේ 10ම තියෙන තැන සජීවී වෙන දෙයක් තමයි ඇස කියන දේ. ඒතර අන්නේ ඇස කියන දේ පෙර නොතිබී හටගත්තා මේ මොහොතේ හේතුන්ගේ එකතුයෙන් හටගත්තා හේතු නැති වෙනකොට එතනම නිරුද්ධ වෙන දෙයක්. නමුත් අපේ හිතේ තියෙන අවිද්‍යාව නිසා මේ බාහිර රූපය පේනකොටම අපට හිතෙන්නේ මොකද්ද? මේ බාහිර රූපය පේනකොටම මේ සතර මහා භූත රූපෙන් එකතු වෙච්ච දෙයක් කියලා නේ අපට පේන්නේ. අපිට මෙයා ගැන කලින්වත් යහල දැනගත්තු ටිකත් එක්ක මෙයාට සම්බන්ධ කරනවා මේ අහවල ගුණ තියෙන කෙනෙක් කියලා. ඒ ගුණ තියෙන කෙනා කියලා මේ පැත්තෙන් බලනකොට ඒ විදිහට මගේ ආයතන සක්‍රිය වෙලා ඒ විදිහට මේ රූපය පේන ගන්නවා. නමුත් ඇත්තටම මේ රූපය තියෙන්නේ මේ මොහොතේ තියෙන්නේ, මිය ගියාට පස්සේ තියෙන්නේ එකම විදියයි තියෙන්නේ. මනසේ සම්බන්ධ වෙනසක් තියෙනවා. නමුත් දැනට අපි හිතාගෙන ඉන්න විදියට දැන් අපි හිතාගෙන ඉන්නේ මේ බාහිර භෞතික රූපය කියලා. දැන් අපි නෑනේ හිතන්නේ කවදා සාමයට හිතක් තියෙන්නේ, හිතක් තියෙන කෙනෙක් ආශ්‍රය කරන්නේ කියලා. නෑනේ අපි කවදාවත් නේද හිතන්නේ. අපි කෙනෙක් දකිනකොටම හිතන්නේ මේ රූපය තමයි පුද්ගලයා කියලා. එතකොට මරණයට පස් වුණාට පස්සේ තේ රූපය තියෙනවා. ජීවත් ඉන්න කාලෙදි තේ රූපය තියෙනවා. නමුත් මේ පැත්තෙන් අපි කෙලෙස් ටිකක් අරගෙන අපේ අවිද්‍යාව නිසා මේ ඔක්කොම ගුණ ටික මේ පැත්තේ ආරෝපණය කරගෙන මේ පැත්තේ රූපේ බලනකොට මේ කබඩ පුද්ගලෙක් විදිහට පේනවා. අන්නයේ පේන බලන විදියටයි මේ පැත්තේ ආයතන සකස් වෙන්නේ. ඒකත් ඉස්තරම තියෙන දෙයක් නෙවෙයි, ඒ මොහොතේ මොහොතේ ඇතිවන දෙයක්. එතකොට අනිත් පැත්තෙන් බාහිර පුද්ගලෙක් ගත්තොත්, වෙනම ගත්තොත් ඒ පුද්ගලයාගේ හිතකය කියලා දෙකක් තියෙනවා. මේ පුද්ගලයා ක්‍රියාත්මක වන්නේ නිතරම හිතකය දෙක එකතු වෙන්නේ. නාම රූප කියලා අපි මේකට කියනවා. එතකොට මේ දෙකේ එකට සම්බන්ධයක් තිබුණට මේ දෙකම එකක් නෙවෙයි. මේ දෙක යන්න ඕනේ සම්බන්ධයක් තියෙනවා. මේ දෙකමත් වෙනස්ව නිතරම අනිත්‍යතාවයට පත් වෙන දෙකක්. ඒතර බාහිර රූපයේ තුල පුද්ගලයා හිටියා හෝ නැති වුණා හෝ අපේ පැත්තට තියෙන බැලුවතින් අපට මේ රූපය කියලා කියන්නේ ඒ මොහොතේ අපේ ඇකට ස්පර්ශ වෙන මේ රූපය. එතකොට ඒ පුද්ගලයාගෙන අපි හඳුනා ගන්න ඔක්කොම ටිකයි තිබෙනහට. ඒ පුද්ගලයා හොඳ කෙනෙක් හරි නරක කෙනෙක් හරි සත්පුරුෂ කෙනෙක් හරි කියලා ඔක්කොම හඳුනා ගන්න එක මේ පැත්තේ තියෙන. මේ පැත්තට මොකුත් අයිති නැහැ. එතකොට අපි මේ පැත්තේ රූපේ තියේ කියලා හිතලා ආත්ම සංඥාවෙන් මේ පැත්තේ බැලුවකින් අපට යාගින් හොඳක් පේනවා, නරකක් පේනවා, එයා වෙනස් වෙනකොට දුක් ටිකක් වෙනවා, ලෙඩ වෙනකොට දුකක් වෙනවා, අමනාප කෙනෙක් නම් ලෙඩ වෙනකොට සතුටුත් වෙනවා. ඒ ඔක්කොම ටික බාහිරට එන්නේ තමන්ගේ මේ පැත්ත ස්වභාවය අනුව. හැබැයි මේ පැත්තේ අභ්‍යන්තරයේ හිත තියපු කෙනා ඔහුට රූපේ හඳුනා ගන්න පුළුවන්. හැබැයි රූපේ හඳුනා ගන්නකොට හොදන්නවා මේ පුද්ගලයා සකස් වෙච්ච ටික මේ සතර මහා භූත රූප එකතු වෙලා විඥානයේ අවකාශය ආදී මේ කරුණවල එකතු වෙන මේ සත්‍යයනේ කියලා දැක්කොතින් එයාට පුද්ගලයා හඳුන ගන්න පුළුවන්. පුද්ගලයාගේ ගතිගුණ ටිකක් තිබුණා නම් ඒවත් හඳුනා ගන්න පුළුවන්, ගැටලුවක් නැහැ. හැබැයි ඔහුට මේ රූපය වෙනස් වෙනකොට හෝ දුකටපත් වෙනකොට හෝ ඒ තුලින් ඇති වෙන දුක් ටික ඔහු මේ පැත්තට ඔහුට අදාළ නැහැ. ඒ නිසා අපි නොතන මෙන්න මේ දර්ශනයක් කරා යන්නයි බුදුරජාණන් වහන්සේ අපට විශේෂයෙන් දස සංඥා වඩන්න කියලා කියන්නේ. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්, ආදීන වශයෙන් නැවත නැවතත් මේ ජීවිතේට ලැබෙන අත්දැකීම් ටික නුවණින් බලන්න කියලා අපට දේශනා කළා තියෙනවා. ඒ නිසා හැම වඩපු තරමට පින්නතනේ අපේ ආයතන ප්‍රසන්න වෙනවා. ආයතන කියන්නේ මේ ඇස, කන ආදී මේ ආයතන ශාප් වෙනවා. ශාප් වෙනම කියන්නේ දුක ඇති නොවන විදියට මේව හොඳට මැදිලා සකස් වෙනවා. අන්නේ ටික මැද ගන්න තමයි අපි එක පැත්තකින් බණ අහන්නේ, අනිත් පැත්තෙන් සමථ විදර්ශනා දෙක කරන්නේ. ඒක කරපු ප්‍රමාණයට පින්නතුනේ අපට ජීවිතය ඇති වෙන ලොකු දුක් වලින් නිදහස් වෙන්න පුළුවන්. සාමාන්‍ය පොඩි දුක් නෙවෙයි. අපේ ජීවිතේ ලොකු දුක් වලට අනාගතය අපට මුහුණ පාන සිද්ධ වෙනවා. අපේ ළඟම ඥාතීන් මිය ගිහිල්ලා ඒ ඥාතීන්ගේ මල ගෙවලට අපට යන්න වෙනවා. අපිට තියෙන හොඳම දේපල වලට නොයෙක් විදිහේ හානි වෙන්න පුළුවන්. අපි ඉතාම කැමති ඥාතීන් නොයෙක් විදිහේ ලෙඩ දුක්වලට පත් වෙන්න පුළුවන්. අන්න ඒ සියලුම දුක් වලින් නිදහස් වෙන මාර්ගය පිණිසුනේ මේක. ඒතරක් නෙවෙයි අපේ ජීවිතයේ වෙන්න තියෙන ලොකුම අනතුර අපට වෙනවා. ලොකුම අනතුර මොකක්ද? දැන් හිතන්නේ විදිහට මරණය කියන එක මේ ශරීරයෙන් අපේ හිත වෙන් වෙන අවස්ථාව, ඒ මොහොතේ අපට හිත හදාගන්න ඉතාම අමාරු අවස්ථාවක්. අන්නේ අවස්ථාවක් පිනතුනි ඉතාම සාර්ථක වාක්‍ය මොහොන දෙන්න මනස සකස් කරගන්න. ඒකේ මොහොතනකන් ඉන්නේ ඊට කලින් උපරිම ලෙස මේ පැත්තෙන් දාන්න පුළුවන් ආරක්ෂාව සමන් දාගන්නවා. අන්නේ එකට තමයි කිව්වේ බුදුහාඳුරෝ අත්ත දීපා දික්කවේ කියලා තත්සරණ ඥාන සරණ. තමන්ට තමන් පහනක් පාන්න දිවිනක් වෙන්න ඥාන සරණ. බාහිර කිසිම පිළිසරණක් තමට නැහැ. ධම්ම දීපා දික්කවේ විහෙද ධම්ම සරණ ඥාන සරණ. ධර්මයේ පහනක් කරගන්න. ධර්මයේ රකවරණයක් කරගන්න. ධර්මයේ පිළිසරණක් කරගන්න. ධර්මයේ දිවිනක් කරගන්න. ඥාන සරණ. වෙන කිසිම පිළිසරණක් නැහැ. බුදුහාමර දේශනා කරනවා. හරියට හතර පැත්තකින් එන මහා පර්වත හතරක් පබතුකම් සූත්‍රයේ දේශනා කළා. හතර පැත්තකින් එන මහා පර්වත හතරක් ඒ හතර පැත්තේ වෙන සියලුම දේවල් විනාශ කරගෙන කිසිම දෙයක් ඉතුරු නොකර සියල්ලක්ම විනාශ කරගෙන තමන් වෙත එනවා වගේ මහා පර්වත හතරක් හැම මොහොතම තමන් වෙත ළඟා වෙමින් ඉන්නේ. මොන දේ පර්වත ඔය පර්වත තමයි මහලු වීම, ලෙඩ වීම, මරණය සහ නැවත භවයකට යෑම කියන මේ හතර. තමන් දැනගෙන හිටියත්, නොදැන හිටියත්, සතුටෙන් හිටියත්, දුකෙන් හිටියත්, කැමති වුණත්, අකමැති වුණත් මේ හතර වේගයෙන් තමන් වෙත ළඟා වෙමින් ඉන්නේ. ඒ මිදෙච්ච මොහොතක්වත් අපි නැහැ. ඒ හතර ළඟා වුණත් අපට ගැහැකරණයක් තියෙනවා. ධර්මයෙන් පිළිසරණ ලබා ගත්තොත් මේ හතරෙන් අපට ජයග්‍රහණය කරන්න පුළුවන්. කර්මානුරූපව එකට එක නොඑක් විදිහ අකුසල කර්ම විපාක එක පොලිමට එන්න තිබුණා. ඒ සියලුම කර්ම චක්‍රයන් ධර්ම චක්‍රයෙන් අපට මැඩලන්නත් පුළුවන්. පටාචාරාව, කිසාගෝතමි වැනි අය කර්මයේ ජයග්‍රහණය කරපු අය. ආනතර කර්ම අපි කවුරුවත් කළේ නැහැ. කල ඇති අනාගත අතීතයේ ඒ ඔක්කොම විපාක දීලා අවසන් වෙලා දැන් මේ ඉන්නේ. අනතර කර්ම සාම විපාක තියෙන නම් අපි මෙහෙ ඉන්නේ නැහැ. ඒ අතීතේ කළ තියෙන වෙන පුළුවන්. නමුත් ඒ ඔක්කොම විපාක දීලා ඒ ඔක්කොම ඉක්මවල දැන් අපි සුගතියන අවස්ථාව. ඒ නිසා අපට අනිත් හැම කර්මම පින්නතුනේ ධර්ම චක්‍රයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ ශක්තිය ඇතුවයි අපි හැම දෙයක්ම ඉන්නේ. ඒ නිසා මේ ධර්මය ලබා ගන්න පුළුවන් උපරිම වාසිය අපේ ජීවිත තුළට අපි ලබා ගන්නට ඕන. මෙවැනි කාලයක මෙවැනි වාසනාවන්ත වඩා පිටාවක බුද්ධිය, දැනුම, ධනය මේ සියල්ලක්ම අපි ලැබුවේ පිණිසුනි මේ ධර්මයෙන් ලබා ගන්න පුළුවන් උපරිම වාසිය ලබා ගන්න. ඥානස්ථා මගේ හරගන්න එපා. හොඳයි අපි මේ අහපු ප්‍රශ්න කිහිපයකට උත්තර දුන්නේ. තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් හොඳයි පිණිසුනි මේ ප්‍රශ්න අහන එකත් හොඳයි. දැන් මේ අවස්ථාව අහන්න බැරි නම් ලියාගෙන ඇවිල්ලා හරි කලින් දී හරි අහන්න. ඒ අපි පුළුවන් විදිහට සාකච්ඡා කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ සහ කොටිත මහරහතන් වහන්සේ අතර පැවති ධර්ම සංවාදයේදී සඳහන් ඇත්තේ මාර්ගඵල ලැබීමට බැරි යුත්තේ පංච උපාදාන ස්කන්ධයම යැයි සඳහන් වේ. එසේනම් පංච උපාදාන ස්කන්ධයන් සතර සතිපට්ඨානය සමාන කොට සැලකීම වරදක්ද? ඒත් දැන් එක අවස්ථාවකදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා වඩන්න තියනවා වඩන්න තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා. බලන්න තියෙන්නේ. තව තැනකදී බුදුරජාණන් වහන්සේ කියනවා නිර්වාණ අවබෝධනා එකම මාවත සතර සතිපට්ඨානය කියන. පින්න තුනේ මෙන්න මෙතෙන් තමයි අපි ධර්මඥානයට අවශ්‍ය වන්නේ. මේ හැම කරුණක්ම එකිනෙකට සම්බන්ධයි. එක එක ෆෝම්ස් වලින් බුදුහාඳුනේ කියපු විදියෙන්. එක තැනකදී කියනවා ස්කන්ධ පංචකය අනිත්‍ය ආදී වශයෙන් වඩන්න කියලා. තව තැනකදී කියනවා සතර සතිපට්ඨානය වඩන්න කියලා. තව තැනකදී තියෙනවා සමථ විදර්ශනා වඩන්න කියලා. තව තැනක කියන දේශනා කරනවා ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න කියලා. තවත් කෙනෙක් කියනවා සත්‍යබෝධයන් වඩන්න කියලා. තවත් කෙනෙක් කියනවා ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා. තවත් කෙනෙක් කියනවා බල ධර්ම පහ වඩන්න කියලා. තවත් කෙනෙක් කියනවා අරහණික මාර්ගය වඩන්න කියලා. මේ කුමන කරුණක් කියවත් වෙනතනි අන්තිමට වඩන්න තියෙන්නේ සමථ විදර්ශනා කියන දෙක. මේ කුමක් වඩන්න කියලා කිව්වත් අතෝදේ සඳහන් කරපු විදිහට සති සම්පජඤ්ඤය දෙක වඩන තියෙනවා. සම්බුදු සසුනම කියලා කියන්නේ සති සම්පජඤ්ඤය කියන වචන දෙක මත ගැප් කරන්න පුළුවන්. මේ කුමක් වැඩවත් වෙනුතුනේ අන්තිමට ප්‍රකට වෙන්නේ මොකද්ද? අන්තිමට ප්‍රකට වෙන්නේ පංච උපාදාන ස්කන්ධය. පංච උපාදානස්කන්ධය මේ සංගවලා තියෙන මේ මහා අසිරිමත් මිත්‍යාව එලිපැල්ලා මෙන්න යථාර්ථය කියලා මේක ප්‍රකට කරගන්න තමයි ඔක්කොම තියෙන්නේ. සතර සතිපට්ඨානෙ වඩනකොට කායනුපස්සනාව වැඩි වෙනින් කරන්නේ රූපස්කන්ධය ප්‍රකට කරනවා. වේදනානුපස්සනාව වැඩි වීමෙන් වේදනාස්කන්ධය ප්‍රකට කරනවා. චිත්තානුපස්සනාව වැඩි වීමෙන් විඥානස්කන්ධය ප්‍රකට කරනවා. ධම්මානුපස්සනාව වැඩි වීමෙන් සංඥා සංඛාර කියන දේ ප්‍රකට කරනවා. එනිසා ඒකට සම්බන්ධයි මේවා. අපි ඉදිරියට සාකච්ඡා කරනවා සතර සතිපට්ඨානය, ඊළඟට ස්කන්ධ පංචකය, නාම රූප, සතර ආහාර, සතර විපල්ලාසනිය ඔක්කොම එක දිගටම දිවෙන අනුපිළිවෙලක් තියෙනවා. හැබැයි ඒ සියල්ලකගේම පදනම, ඒ සියල්ලකගේම අත්තිවාරම වෙන්න ඕන මොකද්ද? පටිච්චසමුප්පාද නුවණ. පටිච්චසමුප්පාදේ තමයි මේකේ න්‍යාය. දුක ඇතිවීමෙන් හා නැතිවීමේ ක්‍රමවේදය තමයි පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ. අන්නේ ක්‍රමවේදය දැනගෙන තමයි මේ මොකක් වැඩුවත් වඩන්න ඕන. දැන් වාහනයක් හයි කරන කෙනා නිකන් යන ටික හයි කරාට විතරක් බෑ. එයා වාහනේ ස්ටාර්ට් වෙලා යන ප්‍රොසෙස් එක ඔළුවේ තියාගෙන තමයිම දන්න කෙනෙකුට තමයි මේ දේවල් ටික සම්බන්ධ කරාට පස්සේ වාහනේ ස්ටාර්ට් කරගන්න පුළුවන්. නැති කෙනෙකුට නම් මේ යන ටික හයි කරන්න පුළුවන්. නමුත් උඩ වාහනේ ස්ටාර්ට් කරන්න බෑ. වාහනේ ස්ටාර්ට් කරන්න නම් ඕ මේ සඳහා ශිල්පීය ඥානය ඒ තැනත්තාගේ ඔළුවේ තියෙන කෙනාට තමයි මේ දෙකම කරොතින් සාර්ථක වෙන්නේ. අන්න ඒ වගේ මේ දුක ඇතිවීමේ පදනම ප්‍රොසෙස් එක හරියට දැනගන්නට ඕන කොහොමද දුක හටගන්නේ කියන එක. ඒක දැනගන්න පුළුවන්කම තියෙන්නේ පටිච්ච සමුප්පාදය දැනගත් ප්‍රමාණයට. ඒ පටිච්ච සමුප්පාදය දැනගත් ප්‍රමාණය තමයි ධර්මය දැනගත්තා වෙන්නේ. ඒ පටිච්ච සමුප්පාදය දැනගත් ප්‍රමාණයට තමයි බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා වෙන්නේ. එනිසා පංච උපාදාන ස්කන්ධයයි සතර සතිපට්ඨානයයි දෙකක් නෙවෙයි. ඒ එකේම සම්බන්ධය තියෙනවා. එතකොට පංච උපාදාන ස්කන්ධයෙන් දුර වෙන්න ඒක තේරුම් ගන්න තමයි සතර සතිපට්ඨානය වඩන්න කියලා කිව්වේ. ඇත්තෙන්ම ඒක ආරම්භයේ පටන් යන්නේ. ඒ කියන්නේ සති සම්බඳන්නේ කියන්නේ අර කරුණු 10ටම ගන්න පුළුවන්. අර දෙකට විතරක් අයිති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අටංග සමන්නාගතෝ සේකෝ දසංග සමන්නාගතෝ අරහ කියලා කාරණයක් තියෙනවා. අටංග සමන්නාගතෝ සේකෝ කියලා කියන්නේ සේක කියන්නේ ආර්ය මාර්ගයේ වඩන කෙනා වඩන කෙනාගෙනම කාරණා 8යි තියෙන්නේ. ඒ කාරණා අට වඩලා රහත් භාවයට පත් වෙනකොට කරුණු 10ක් වෙනවාට. 10 කියන්නේ විද්‍යාන්තය කියන්නේ වඩන තියෙන දෙයක් නෙවෙයි රිසල්ට් එක. අචීව් එක. රිසල්ට් එක. එතකොට අසේක. එතකොට අසේක නෙවෙයි ඒ අසේක එකත් දෙකම එක විදිහ වෙන්නේ. එතකොට සති සම්බඳන්නේ කියන දෙක සම්පූර්ණයෙන්ම සම්බඳන්නේ කියලා ගත්තොත් සමාධිත පෙරට යන්නේ. ඒ සම්බඳන්නේ කියන එක නොයෙක් විදිහ වචන වලින් සඳහන් වෙනවා. සම්පජඤ්ඤය කියලා කියනවා, විපස්සනාව කියලා කියනවා, ඊළඟ සම්මාදිට්ඨිය කියලා කියනවා, ඥාන කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, ආලෝක කියලා කියනවා, නොඑක විදිය වචන වලින් විස්තර කරනවා. අවසන්වන්නේ එතකොට දුක්ඛ සත්‍ය මුල් කරගෙන සම්මාදිට්ඨිය කියනවා කියන්නේ ඒකද? ඇත්තෙන්ම දැන් සම්මාදිට්ඨිය කියලා කියන්නේ සම්මාදිට්ඨියේ තියෙන අවස්ථා කීපයක්. සම්මාදිටියක සම්මාදිටිය තමයි සම්මාසගත සම්මාදිටිය කියලා කියන්නේ. දැන් අපි කුසල අකුසල කර්මඵල අදහන එක සම්මාදිටිය. දැන් මහාචාර්යස්ක සූත්‍රයේ බුදුහාම දේශනා කරනවා සම්මාදිටියෙන් පහන් දෙක වේදයන්වදාමි අතිවික්‍රේ සම්මාදිටිය සාස්වා පුඤ්ඤභාගිය උපදිවේ පක්ඛා කියලා. ඒතර සම්මාදිටිය කියන්නේ කුසලයක්. ඒ කුසලයේම කොටසක් තමයි පින කියලා කියන්නේ. දැන් සමහර අය පිනත් කුසලයක් එකක්ද කියලා මේ විදිහට ප්‍රශ්න අහනවනේ නේ. ඒකටත් මෙතන විස්තරිත දෙමැත්තෙම තියෙනවා. ඒක එකක් කියනත් බෑ, දෙකක් කියනත් බෑ. ඒකට ඒකාංශික උත්තර දෙන්න බෑ ඇත්තෙන්ම. සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුසලයක්, කුසල මූලයක්. ඒ කුසල මූලයේ එක ප්‍රභේදයක් තමයි සාසවා පුඤ්ඤ භාගියයි. වචන හැම තියෙන කෙලින්ම ආයි වචන පිටින් ගන්න ඕනේ නැහැ. සෝත්තරවලම කෙලින්ම තියෙනවා. සාසවා පුඤ්ඤ භාගිය උපදිවේ පක්කා. ඒක සම්මා දිට්ඨිය එකක් තමයි. පිනට බර වෙච්ච කුසලයක් තියෙනවා. අපි එදෙනදා කරන කම්මස්සකතා සම්මා දිට්ඨිය ඉඳලා ආත්ම දෘෂ්ටි ඉඳගෙන කරන කර්ම. කුසල කර්ම. එතකොට ඒකත් සම්මා දිට්ඨිය. ඒ වගේම සම්මා දිට්ඨියක් තියෙනවා අතිවික්‍රේ සම්මා දිට්ඨිය, අරිය, අනාත්මවා, ලෝකෝත්තර, මග්ගංගා කියන. ආරයෝ, අනාත්මවෝ, ලෝකෝත්තරෝ මාර්ගයට අංගයක් කොට තියෙන සම්මා දිට්ඨියක් තියෙනවා. ඒ සම්මා දිට්ඨිය තමයි දුක්ඛේ ඥානං, දුක සමුදය ඥානං, දුක නිරෝධ ඥානං, දුක නිරෝධ ගාමින පරිපදා ඥානං කියන්නේ. අන්න එතෙන්ට පදණම් වෙන්නේ පටිසම්පාද ධර්ම සහිත ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය. තරන්නේ එතෙන් තමයි මේ හේතුඵල ධර්මයේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳ අවබෝධයක් එක්ක. ඒ කියන්නේ පංචබාහස්කන්ධයේ හට ගැනීම නිරුද්ධ වීම දකින්නකොට. ඇත්තෙම දුක අවබෝධය දුක තේරුම් ගන්නවයි කියලා කියන්නේ සංකීර්ණ පංචබාහස්කන්ධා දුක කියලා කියන්නේ දුක කියන වෙන දෙයක් නෙවෙයි. තමන්ගේ තියෙන අනවබෝධය නිසා මේ පංචබාහස්කන්ධය ගොඩනගාගන්න එක. තමන් අවිද්‍යාවෙන් බාහිර රූපයන් දැස බලනකොටම රූපය තියෙන්නේ බාහිරයි මේ හවල් ගුණවත් කෙනෙක් අරග කෙනෙක් කියලා හිතනකොටම පංචබාහස්කන්ධය හටගෙන තියෙනවා. ඊට පස්සේ ආ හොඳ කෙනෙක් කියලා බැලුවත් නරක කෙනෙක් කියලා බැලුවත් ආයි දුකේ නිදහස් වීමක් නැහැ. යාට ලෞකික කුසලයේ තුලින් පුරා සුගතිගාමී වෙන පුරා නම් සංසාර චක්‍රයෙන් යයි ඉක්මන්නේ නැහැ. සංසාර චක්‍රේ නිදහස් වෙන නම් බාහිර දකිනකොට මේ පැත්තෙන් Taman දැක්ක වෙන්න ඕන මේ බාහිර දකින දේ යථාර්ථය දැක්කා. ඒ නිසා ප්‍රඥාව කියන එක බාහිරින් බලන දෙයක් නෙවෙයි ගැඹුරට යනකොට ඒක බලන්නේ අභ්‍යන්තරයෙන්. ඒ නිසා අන්නේ අවබෝධයට තියෙන සම්මා දිට්ඨිය තමයි නිවන සඳහා යන සම්මා දිට්ඨිය. ඒත් අන්නේ සම්මා දිට්ඨිය පෙරට කොට ගියොත් තමයි ඒ සම්මා දිට්ඨිය සහිත යන කෙනා තමයි නියම විදිහට සම්මා සංකල්පය සම්පූර්ණ වෙන්නේ. සම්මා වාචා සම්මා කම්මන්තාදී අනිත් ඔක්කොම ටික සම්මා සමාධිය කරාම යන්නේ මෙන්න මේ සම්මා දිට්ඨියෙන් යන කෙනා. හැබැයි මේ සම්මා දිට්ඨියෙන් නොගිහිල්ලා කම්මස්සගත සම්මා දිට්ඨියෙන් විතරක් ගිහිල්ලා සමාධිය ලබා ගත්තත් ඒ සමාධිය ලබාගෙන අරූපාවචර ධ්‍යාන හතරත් රූපාවචර ධ්‍යාන හතරත් කියන අෂ්ඨ සමාපත්තිම ලබා ගත්තත් ඒ සමාධියට බුදුදහමෙහි සම්මා සමාධිය කියලා කියන්නේ නැහැ. ඒකයි වෙන්නේ. දැන් රස සංයෝජන වලදී දැන් සමාධිය මුලට එනවා නම් අවිද්‍යාව කියන එක අනුකූලව තියෙන්නේ නැහැ. රස සංයෝජන වල සමාධිය කොහෙද තියෙන්නේ? නෑ, රසංග නෙමෙයි. සමාධිය ඇත්තෙන්ම සම්මාදිට්ඨිය ආරම්භ කර ගමන්ම සම්මාදිට්ඨිය සම්පූර්ණම සම්පූර්ණ වෙනවා නම් එහෙනම් අනිත් සංග වඩන්න ඕනේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ මෙතෙන්දී සද්ධර්ම ශ්‍රවණයෙන් සුතමී ඥාණයෙන් සම්මාදිට්ඨියකින් පටන් ගන්න ඕනේ. ඒතර ඒ සම්මාදිට්ඨිය එතනින් පටන් අරගෙන රහත් භාවයේ දක්වාම සම්මාදිට්ඨිය දින් වෙනවා. මෙතන සම්මාදිට්ඨිය කියන අංගයේ ලිව්ව ගමන්ම සම්මාදිට්ඨිය 100% සම්පූර්ණ වෙනවා නම් එහෙනම් සම්මා සංකල්පයක් ඕනේ. සම්මා වාචා සම්මා සම්මාද සම්මා වායාම මේ මොනවාක්වත් ඕනේ නෑ එකක් විතරක් කියන්න දෙයක් උදාහරණයක්. ක්‍රමක්‍රමයෙන් සම්මාදිටිය වැඩි වෙන්න ඕනේ. සුතමේ ඥාණයෙන් එක කොටසක් ඇති වෙනවා. චින්තාමේ ඥාණයෙන් තව කොටසක් ඇති වෙනවා. භාවනාමේ ඥාණයෙන් තව කොටසක් ඇති වෙනවා. සෝවාණීමේ දෙක මට්ටමක් ඇති වෙනවා. සකදාගාමීමේ තව මට්ටමක් ඇති වෙනවා. එහෙමම රහත් භාවයෙන් දක්වාම දිනු වෙනවා යන්නේ. ඒ නිසා ඉන්ද්‍රිය ගත්තත් ඒ කියන්නේ සද්ධාදී ඉන්ද්‍රිය ගත්තත් ඊළඟට සම්මාදිට්ඨිය ආදී කාරණා ගත්තත් සති සම්බොජ්ජංග ආදී කාරණා ගත්තත් ඒ හැම කරුණක්ම එකක් කිව්ව ගමන් හිතන්නේ මෙතනින් ඒක කල ඉවරයි කියලා. ඒක එතනින් පටන් ගත්ත විතරයි ඒක. එතන ඉඳලා අවසානයේ දක්වාම මේ කරුණ එකට වැඩිගෙන යන්නේ. මේ අකම සම්මාදිට්ඨිය තිබුණු ප්‍රමාණයට යාගේ සම්මා සංකල්පය තියෙනවා. ඒ මට්ටමට අනිත්‍යවත් කියනවා. එහෙමම වැඩි වැඩි අරහත්ත්වයේ දක්වාම යන සම්මාදිට්ඨිය. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනාගල සම්මාදිට්ඨියක් තියෙනවා. සකදාගාමි වෙච්ච කෙනා ළඟ තව සමාධිතියක් තියෙනවා. අනාගාමි වෙච්ච කෙනා ළඟ සමාධිතියක් තියෙනවා. මේ දෙක සමාන නෑ. එකම සෝවාන් වෙච්ච දෙන්න අතරේ ගත්තා. දෙන්නගේ අතරේ වෙනස්කම් තියෙනවා. එකෙනෙක් ඇතැමෙන ගෘහස්ත ජීවිතේ දරුවෝ හදාගෙන ඉන්නවා. තව කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක්. සෝවාන් වෙච්ච කෙනා සකදාගාමි කෙනා අතරේ වෙනසක් තියෙනවා. ඇතැමෙන සෝවාන් වෙච්ච කෙනා සාම්ද්‍රු කෙනෙක්. සකදාගාමි වෙච්ච කෙනා ගිහියෙක් ඇතැමෙන. ඒ අතරේ වෙනස්කම් තියෙනවා. එනසා එකම මට්ටමේ හිටියත් මට්ටම් දෙකක හිටියත් සම්මාදිටියේ ප්‍රබල වෙනස්කම් තියෙනවා. හැබැයි රහත් භාවයට එනකොට ආස්වාදයේ ඥානයේදී සම්මාදිටිය සමානයි. ඒ තත්ත්වයට එනකොට රහතන් වහන්සේගේ සමානයි, පසේ බුදුහාඳුරන්ගේ සමානයි. බුදුහාඳුරන්ගේ සමානයි, රහතන් වහන්සේගේ සමානයි. ඔව්. මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. පංච ඉන්ද්‍රිය පංච බලවල අන්තිම දෙක ප්‍රඥා ඔව් ඇත්තම ඒ තැන්වල එක එක මට්ටම් වලින් ඒ කියලා තියෙනවා. අපි හුඟක් ඇත්තම ධර්ම දේශන අහලා ධර්ම සාකච්ඡා කරලා තියෙන වැදගත්කම ඒක ඇත්තෙන්ම. දැන් සමහර තැනක අරිහත් මාර්ගයේ සම්මාදිට්ඨිය මුලින් යන්න ඕන කියලා තියෙනවා. ඒත් ඒ සම්මාදිට්ඨිය මුලින් යන්න ඕන කියලා කියන්නේ මේ දුකේ ඇතිවීම නැතිවීම පිළිබඳ දැනුම මුලදී ගන්න ඕන කියන එක. හරි ඒ දැනුම නැතුව මේ ගමන යන්න බෑ. හැබැයි ඒකෙන් කියන්නේ ප්‍රඥාවේ 100% සම්පූර්ණයි කියලා කියන්නේ. එතෙන්දී අර දැනුම පැත්ත විතරේ ලබා ගත්තේ. දැනුම ලබා ගත්තට විතරේ ගමන අවසන්ුනේ නැහැ. හරියට ඇඩ්‍රස් එකක් ගත්තා වගේ. ඒක ඇඩ්‍රස් එක අරගෙන ඊට පස්සේ තමයි මැප් එකේ බලලා යන්න ඕනේ ගමන. ඒ යන ගමන තමයි අයිති එකෙන් තියෙන්නේ. ඒත් ඒ යන ගමනේදී තව තවත් සම්බන්ධිතිය දිනනවා යාලි. ඒ අහල දැනගත්ත විදිහට තමන් ප්‍රත්‍යක්ෂයෙන් බලට පත් වෙනවා. තමන්ගේ එක්ස්පීරියන්ස් එකක් වෙනවා ඊට පස්සේ. මෛත්‍රී භාවනා කරලා ස්ථාව සමාධියට එනකොට තමන් ගැන මෛත්‍රී කරන්න ඕනද ඒක සප්‍රයිජ්ජ්ජ්. ඔව් ඇත්තම දැන් මේක හුඟක් වෙලාට අහන ප්‍රශ්නයක්. දැන් සමත භාවනාවයි විදර්ශනා භාවනාවයි ඇති වෙනස අපි තේරුම් ගන්නට ඕන. එතකොට සමත භාවනාව හෝ සමත භාවනාව කරත් නොකරත් අපේ ළඟ සක්කාය දිට්ඨිය කියන එක තියෙනවා අපි. ඒක නැත්තේ නැහැ. මමයි මෛත්‍රිය වඩන්නේ නැහැ. සක්කාය දිට්ඨිය වැඩි වෙනවා කියන්නේ හද්දක බැලන් හිටියට සම්මාදිට්ඨිය මේ සක්කාය දිට්ඨිය අඩු වෙන්නේ නැහැ. මම අහං අවේරෝම ඕමි කියන නොකිය හිටියයි කියලා සක්කාය දිට්ඨිය පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. එතකොට අපි සමතේ කරන්නේ මොකටද? සමතේ කරන්නේ විදර්ශනාවට උපකාරය සඳහායි කරන්නේ. එතකොට සමතේ භාවනා පටන් අත්තු ගමන්ම සක්කාය දිට්ඨිය දුරු වීමක් කියන කතාවක් නැහැ. අපි මේ කරන්නේ හරියට අර ප්‍රඥාව ලබා ගැනීම සඳහා යන ගමනට ස්ථාවර පදනමක් සකස් කරගන්න මේ කරන්නේ. අපේ හිත නිස්සරම විසිර යන සිත එක අරමුණකට ගන්නයි අපි මේ කරන්නේ. ඒකට උපක්‍රමයක් විදියට. අනිත් අතින් ද්වේෂයෙන් තමන්ගේ හිතේන පීඩාව අඩු කරගන්න. ඒකට උපක්‍රමයක් විදියට කරන්නේ. ඒකට සමත භාවනා වඩලා අපි ආත්ම දෘෂ්ටිය දුරු කරගන්න නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. සමත භාවනාව කරන්නේ හිත සමාධිමත් කරගන්න. එතකොට ඒ සමාධිමත් කරගත්තු හිතින් තමයි අපි විදර්ශනාවෙන් බලන්නේ. එතකොට සමත භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? විදර්ශනාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියන එක ඒ දෙකෙන් බලාපොරොත්තු වෙන අපේක්ෂාවක වෙන වෙනම තේරුම් ගන්නවා. සමත භාවනාව වඩන්නේ සක්කාය දිට්ඨි දුරු කරගන්න නෙවෙයි. සමත භාවනාව වඩන්නේ සක්කාය දිට්ඨි දුරු කරගන්න යන ගමනේදී විදර්ශනාවට පහසුවක් වෙනවා. එතකොට ආරම්භයේදීම අපි සක්කාය දිට්ඨි දුරු කරන්න කියලා කිව්වොත් මොකක්වත් වෙන්නේ නැහැ. අපි එන්න තව කසක. පිළිකුල් භාවනාවයි එතකොට මෛත්‍රී භාවනාව කරොත් තමන්ගේ තමන්ටම ඒ දෙක පරස්පරයි. පිළිකුල් භාවනාව කරලා කියන්නේ නැහැ. පිළිකුල් භාවනාව මැද අපි මේ නපා දන්තා කියලා අපි කියනවා ගැන විරුද්ධ පැත්ත කියලා කියනවා. ඒ මාත් තමන් ගැන මෛත්‍රී භාවනාව කරලා තමන්ටම තමයි කියන්නේ තමන් කී ඇස්වලට නාස් එතන පිළිකුල භාවනා කරනකොට දේශයද කරන්නේ අපි දේශයක් නෑ ඇත්තම ඒකෙන් දෙවෙන්නේ අපි දැන් අර්ථය තේරුම් ගන්නට ඕනේ එතනින් අමනාපයක් නෙවෙයි ඇත්තම ඇති වෙන හිතේ ගැටමක් නෙවෙයි ඒකෙන් වන්නේ යථාර්ථය තේරුම් ගන්න එක මේ ඒ කියන්නේ අපේ හිතේ රූපයක් දැක්කම ඇති වෙන රාගය දුරු කර ගැනීම සඳහා රූපී යථා ස්වභාවය බලන එක නේ කරන්නේ අපි එතකොට ඒක මෛත්‍රියට විරුද්ධ වෙන්නේ නැහැ ඇත්තම භාවනා දෙකක් ගැටෙන්නේ නැහැ ඇත්තෙන් මෙහෙම ගැටමක් නෙවෙයි අපේ චරිතවල අනුව චරිත ස්වභාවය අනුව අපට භාවනාවක් නොගැලපෙන්න පුළුවන් ඒක වෙනම එකක් නමුත් භාවනා දෙකක් ගැටලලා කියන කතාවක් නැහැ. ඒක අර බෙහෙත් දෙකක් අරගෙන විශ්ව වෙනවා කියන කතාව ඒ වගේ වෙන්නේ නැහැ. ධර්මය තුල තියෙම වෙන්නේ නැහැ. දැන් ඇතැම් විට ඉඟුරුයි මයිගුයි කෑවදී අගුණ වෙනවනේ සමහරට. ඒ වගේ වෙන්නේ නැහැ ධර්මයේ. මේ හැබැයි පුත්කලින් චරිත අනුව ඒ චරිත ලක්ෂණ අනුව වඩාත්ම සුදුසු භාවනා දක්වල තියෙනවා. චරිත ලක්ෂණ වෙනස් වෙනවා. පුද්ගලයන් තමයි කී තීරණෙවන්නේ තමන්ගේ සතර දිනු කරපු ඉන්ද්‍රිය ධර්මවලට අනුරූපව. ඒ වගේම දැනට කරන භාවනා පිළිවෙල අනුව වෙනස් වෙනවා. කෙසේ වෙතත් විදර්ශනා සහ සමත කියන දෙකේදී ප්‍රභේද කීපයක් තියෙනවා. සමත පූර්වාංගම විදර්ශනා කියලා එකක් තියෙනවා. සමතය දිගටම මුලින් කළා. ඒක යම්කිසි මට්ටමකට ඉහළට දිනු කරලා ඊට පස්සේ විදර්ශනාට හරවන පැත්තක් තියෙනවා. ඊට පස්සේ විදර්ශනා පූර්වාංගම සමතය කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තනිය කරන එකපාර විදර්ශනා කරකට ඇවිල්ලා දැන් ওই බාහ්‍ය ධාරිතීරයට සඳහන් කළේ දිට්ඨිය දිට්ඨ මත්තං සුතේ සුත මත්තං වගේ නැත්නම් ගිරමානන්ද හාමුදුරණ දේශනා කරපු දස සංඥා ඒ වගේ ඍජුවම එකපාරම විදර්ශනායෙන් පටන් ගන්නවා. අනිත්‍ය වඩන එක හරි අනාත්ම වඩන එක හරි විදර්ශනාවට අදාළ සිද්ධාන්තයකින් පටන් අරන් ඒ විදර්ශනාව තුළින්ම හිත සමාධිමත් කරන විදියකුත් තියෙනවා. ඒක ඉක්මන් ක්‍රමයයි. හැබැයි ඉක්මන් වුණාට ඒක දක්ෂයක් වෙන්නට ඕන. දක්ෂයක තමයි ඉක්මන් ක්‍රමයේ සාර්ථක වෙන්නේ. සසරේ ඉන්ද්‍රිය ධර්ම පුරුදු කරපු කෙනෙකුට. දැන් බාහ්‍ය ධාරිතීරිය වගේ කීවෙන පොක්කසාති වැනියන් හිටියා කාශ්‍යප බුදු ජනමහසේ කාලේ ඉහෙලටම ඉන්ද්‍රිය ධර්ම දිනු කරපු අය. ඒ අය එකපාරම විදර්ශනා පූර්වංගම සමතේට ගියා. තව ක්‍රමයක් තියෙනවා යුග නද්ද කියලා. දෙක විනාඩි 10ක් සමතේ කරනවා, තව විනාඩි 10ක් ඇතැමිට විදර්ශනා වඩනවා. එහෙම දෙක සමබරව කරන ක්‍රමයක්ත් තියෙනවා. එන්ට සමන් තීරණය කරන්න ඕන සමන් සමති වඩාත්ම වැදගත් වන්නේ ධර්මඥානය. අපි හොඳට පරිසම්පාදයේ ගැන චතුරාර්ය සත්‍ය ගැන හේතුඵල ධර්ම ගැන අවබෝධයෙන් කරනකොට තමන්ට තේරෙනවා සමන් සමතේ කරගෙන යනකොට දැන් සමතේදී දැන් ඉක්මනට විදර්ශනා පැත්තට යොමු වෙනවා කියන හැඟීමක් එනවා. ඇතැමිට හිත සමාධියමත් කරගෙන යන්න පොඩි වෙලා යන්නේ. ඇතැමිට විනාඩි 2ක් යන්නේ චිත් සමාධිය වඩන්න යන්න. එකෙන හිතේ විසිරිච්ච ගැටි අඩු වෙන්න එයා ඇතැමිට මෛත්‍රී භාවනා සීල සත්‍ය සෝපත්‍යත්වා සෝපත්‍යත්වා කියලා හතර පහ සතාවක් කියනවා. කිව්ව ගාමයට ඒක දිගට සීපත් කිරීම යාට හිතට පීඩාවක්. අගය කෙලෙම ඉස්සනට ඇතර එනවා. ඥා කෙලෙම ඊට පස්සේ අනිත්‍ය සංඥාවම අහිමි. කිස්නන්ද පංචක අනිත්‍ය වශයෙන් පුලුවන් තරම් වඩනවා යා. එතකොට වඩාත්ම සාර්ථක වන්නේ සමතේ වඩපු ප්‍රමාණය අනුව නෙවෙයි. වඩාත්ම සාර්ථක වන්නේ කොච්චර දුරට විදර්ශනා වඩපු කෙනෙක්ද කියන කාරණේ. සමතේ කියන එක හරියට අඳුරු වෙලාවක දාපු ලයිට් ටිකක් වගේ. ඒ ලයිට්ස් ටික දාපු වෙලාවේ ලියන ලියුම වගේ තමයි විදර්ශනාව කියලා කියන්නේ. ලයිට් එක ඕෆ් කරන්න පුළුවන්. ලයිට් එක ඕෆ් කරාට ලියුම මැකෙන්නේ නැහැ. අන්න ඒ වගේ ඉක්මනට තමයි ලියුම ලියන ප්‍රමාණය වැඩි කරගන්නට ඕන. ලයිට් එක කොයි වෙලේ ඕෆ් වෙද්ද දන්නේ නැහැ. කොයි වෙලේ කරන්ට් ගියාද දන්නේ නැහැ. එනිසා Taman දැක්ස වෙන්නට ඕන වැඩිපුර වැඩිපුරම විදර්ශනා කරන කාලය යොමු කරන්න. ඒකට අමාරු නම් ඒ කියන්නේ පුළුවන් තරම් සමතේ දිනු කරන්න ඕන. සමතේ දිනු කරන්න අමාරු නම් ඇටිතා සිල්වත් වෙන්නට ඕන. සීලය සපුරා ගන්න අමාරු නම් ටිකක් වචනය සංවර කරගන්න ඕන. ආහාරය ටිකක් පාලනය කරන්න ඕන. නිින්ද ටිකක් පාලනය කරන්න ඕන. ඉන්ද්‍රිය සංවරය කරන්න ඕන. ඊයගේ අඩුව තමයි සීලය රකින්න අමාරු කියන්නේ. නිතරම කෑමටම නැඹුරු වෙනම් නිතරම නිදි බර ගැතිය නම් තියෙන්නේ දකින්න දකින්න ආරමුණු වලට හිත යනවා නම් ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය මදි කියන එක. ඒතර අන්න ඒ දේවල් වලින් උපකාරවත් බව ලබනවා. ඒත් මදි නම් ඊට පස්සේ දස කතාවල යෙදෙන්නට ඕන. සීලය පිළිබඳව කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා, සන්තුෂ්ටි කතා, විවේකයේ පිළිබඳව කතා. මේ ආදී කතා 10ක් ගැන කියනවා. දස කතාවල යෙදෙන්න කියලා. දැහැමි කතා 10ක්. හැම වෙන අයත් එක්ක නිතර මේ වගේ කතා කෙරෙ තමයි තමයි නිතර මේන්නේ. ධර්මයට අදාළ සාකච්ඡා නිතරම කරමින් ඉන්නවා. ඒත් මෙන්න මේ වගේ ඒවට එකිනෙක උපකාර කරන තවත් වාදේවල් තියෙනවා. එනිසා සමතේ කොයිතරම් දුරට වඩන්න ඕනද කියන එක තමම තමයි තීරණය කරන්න ඕනේ. හැබැයි ඒක දවසකින් දෙකකින් තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මුවාපා ධර්මයක් එක්කම ඉන්න ඕන. දවසට විනාඩි 10ක් හිටියොත් ඉතින් මුවාකල් යන මේක බලන්න. එනිසා වැඩිපුර දවසට පැය 2 3 4 පුළුවන් තරම් කාලය වැඩි කරගනිමින් ඉන්න තරමට තමන්ට ප්‍රකට වෙනවා තමන් කොයි පැත්තටද යන්න ඕන කියලා. නිබ්බති ලක්ෂණ කියන්නේ ඇත්තෙම මේ හේතුඵල ධර්ම කියන එක. මේක හට ගැනීම නිරුද්ධ වීම කියන එක. කියන්නේ අපි විස්තර කරේ දැන් රූපයක් ඇති වෙනකොට දැන් මේ සතර මහා භූත රූපය ආශ්‍රිතව මේක ඇති වුනේ අවකාශය තුල තියෙන දේ ගැන. මේක මේ මොහොතේ අපි මේ අත්දැකීම තුලින් ඇති වෙච්ච දෙයක්. ඒ වගේ ආදී අර මුලට ගිහිලා සිහිපත් කරන එක. මුලට යන්නේ. ඒක තමයි කියන පරිසම්පාදයේ පිළිබඳ මුලට ගිහිලා තේරුම් ගන්න එක. ඒ ප්‍රොසෙස් එක නොදැනීම කියන එක. නිබ්බති කියන්නේ හට ගැනීම කියන එක. ඇත්තෙම දැන් අපි දැන් මෛත්‍රිය වඩනකොට සීල සත්‍ය සුවපත්ත්‍යත් පාගෙන අපි වඩනකොට ඇත්තෙම අපි ධර්මඥානෙන් නම් වඩන්නේ අපි දැන් මේ හොඳට බණ අහලා නම් වඩන්නේ අපිට සත්‍ය සංඥාවක් ඇති වෙනවා කියන කාරණා දැනෙනවත් නැහැ ඇත්තෙම. එහෙම ලොකුවට දැනෙන්නේ නැහැ. ඒකෙන් කියන්නේ සකදිත දුර වෙලා කියලා නෙමෙයි කියන්නේ. නමුත් ඒක අපිට ලොකුව පීඩාවක් වෙන්නේ නැහැ. අපිට හේතුලින් මෛත්‍රී භානාව වඩලා හේතුලින් හිත සමාධිමත් වෙනවත් එක්කම අපිට තවදුරටත් ඒ තුන හැදෙන්න බෑ ඇත්තෙම. අපි මේ ධර්මඥානෙ පිළිලලා නම් ඉන්නේ. හරියට අපි අර ගුවන් ඥානකෙන් යංගිසේ ගුවන් තොටුපළට ගියාම අපි ගිය ගමන් බහිනවනේ නේ. ආයනේ මෙච්චර දුරක් ආව මේ සල්ලි දීලා ටිකට් එකට ආයි බහින්න නම් බෑ කියලා. ඉන්නවද වෙන්නේ? ආයි ගියපු ගානම දුන්නත් නවත් ගන්න බෑනේ නේ. අන්න ඒ වගේ තමයි ඇත්තෙම මේ හරියට ධර්මඥානෙ දෙක යනකොට හිත සමාධිමත් වෙන පමණටම අපි හරියම කැමති ඊළඟට යන්න. ඒකටයි මේ අත්හරින එකේ අමුතු මහන්සියක් නෑ ඇත්තෙම. අපේ කැමැත්ත ඒක ඇත්තෙම. මොකද අපි මේ බලාපොරොත්තුට යන්න තමයි තීන මව මිනහන්නේ. අන්න ඒකට තමයි සම්මාදිට්ඨිය පෙරට යන්න කියලා කියන්නේ. ඒ සම්මාදිට්ඨිය ලබන්න හැකි තාක් දුරට ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. කල්ලකල් අවසාන රිසල්ට් එක. දිත්තේ දිත්තමත්タン සුතේ සුතමත්タン නැත්නම් ඉන්ද්‍රිය පංචකේහි සමුදේ වය අත්ංග මාසද මේක දකින්න සිහින මාමෙන් තමයි අපි යන්නේ. හරියට මහන්සියෙන් අවුරුදු 4ක් 5ක් ඉගෙනගෙන උපාධි ගන්න උපාධිය ප්‍රදානවස් ඔය වගේ. අන්නේ උපාදී ගන්න මොහොතට වගේ මේ අවසාන අවස්ථාවට යන්න අපි හරිම කැමතියි. එනිසා තවදුරටත් අපි සක්කාය දිට්ඨිය හෝ තියාගෙන හෝ නැත්නම් මේ ආත්ම සංඥාව තියාගෙන ඉන්න ඕනේ කියන දැඩි ආයාසයක් තමයි අපිට ඇති වෙන්නේ නැහැ. එහෙම ඇති නොවෙන්නේ අර ධර්මඥානයේ පෙරටුව තමයි යන්නට ඕන. අනාගතයේ තමයි කොතෙන්ද යන්නේ කියන එක ගැන නිතරම සිහින මවමින් අපි යන්නේ. බාහ්‍ය දාරුකීරිය ලැබකෝ, සරුවත් හාමුදුර සාක්ෂාත් කරපෝ, මේ අතාරක අවබෝධ කරගන්නේ අපි මේ ගමන යන්නේ කියලා මේ සමාධියට ගියොත් එයාට රට මෛත්‍රිය හෝ මරණනුස්සතිය හෝ ඒ කාරණා ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පහසුවක් යට වෙනවා. ඕන විදිහකට පුළුවන් ඇත්තෙම තමන් කැමති එකක් ප්‍රයෝගික කරගන්න පුළුවන්. ඔව්. හැබැයි ඉතින් නිදර්ශන වලින් හැටියට අපි මේ ධර්ම දේශනාවලදී අපි සාකච්ඡා කරන වැත්තේම දැන් අපි ඉදිරියට කතා කරන ඇත්තේ මේ කාරණා ගැන කවුරුත් දැන් විශේෂයෙන්ම දැන් බුදුහාම දේශනා කරනවා පෘථග් ජන කෙනාට සේක වෙන්නත්, සේක කෙනාට අසේක වෙන්නත්, අසේක කෙනාට පිරිනිවන් පානකම් සුවසේ ඉන්නත් මම එකම දේශනාවෙන් කරන්නේ. මොකද එකම දේශනාව ස්කන්ධ පංචකය, සමුදය, වය, අස්ථාදය ආදීනව නිස්සරණ බලන්නේ කියලා. එනිසා මෙච්චරම අපිට බලන් තියෙන මේක බලන වේලාව පුළුවන් තරම් වැඩි කරන්න. මේක වැඩි කරන මට්ටමට අනිත් ඉන්ද්‍රිය ඔක්කොම දින වෙනවා අපි. කුසලයක් දින වෙනවා, ලෞකික කුසලයක් දින වෙනවා. වැඩමුවා සාර්ථක වෙනවා. එන්න එන්නම හිතට තියෙන පීඩ අඩු වෙනවා. අපි කරන්න යන වැඩේ ඔක්කොම එක විදිහට සාර්ථක වෙනවා. ආධ්‍යාත්මික ගමනත් එක්කම මේ ගමනට ඔක්කොම සාර්ථක වෙමින් තමයි ඉදිරියට යන්නේ. හැබැයි එක කාරණයක් තියෙනවා. මම විදර්ශනා භාවනා වඩන්න ඕන කියලා ඒකෙම නැඹුරු වෙලා අපි ඉන්න අවශ්‍ය නැහැ. ඒ යන ගමනේදී පුළුවන් තරම් අනිත්‍යයට උදව් කරන්න. බණ භාවනා කරන්න හැටි විතරක් නෙවෙයි. තමන්ගේ අම්මා තාත්තා හරි ඉන්නවා නම් ඒ අයටත් පුළුවන් තරම් උදව්වක් කරන්න. දැන් මං ළඟදී මේ පන්සලක ටිකක් දුර පන්සලක මනකට ගියපෝ ඒ වැඩසටහනකට. ඒ පන්සලේ හුඟක් අය සිල් අරගෙන හිටියේ නැහැ. 6-7 දෙනා හිටියේ. ඒ පන්සලේ නම මෙතෙන් බටයක් දාපු මිනිස්සෙක් යාට කතා කරන්න අමාරු වෙද්දෙන්න. බොහොම පොඩි සද්දයක් එන්නේ. කතා කරනකොට මෙතන කැලලක් දාලා තමයි ආ කතා කරන්නේ. එයා අර බණ යන අතරේදී එයා ගිහලා තේ හදලා අනිත් කාටත් ගෙනා දෙනවා තේ. හරිම සංවේදී සිද්ධියක්. මේ හරිම දුර්වලතාවය මෙයා ඉන්නේ. ලොකු අසනීපෙන් එයා හැමදාම සිල් ගන්න එනවා. ඉතින් අනිත් අයටත් හරි සංවේදීයක් නැති බලා ගන්නවා. නමුත් ඇත්තම අර ඒ පැත්තට එන්නවන අපි ඒකෙන්. ඒ අමාරු වෙන මිනිස්සයා තේ හදලා ගෙනල්ලා එයා සිල් අරගෙන ඉන්නේ. අනිත්‍යද කියන යාලා අනිත්‍ය හොඳට නිරෝගී වෙන්නේ. එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙනේ කියලා. මෙයා හදන බව දැක්කම එයා ඒගොල්ලන් ගිල හදනවා. එයා කැමති හදන්නේ. නමුත් අර මිනිස්සු බලන අන්නේ වගේ, ඒ වගේ මානසිකත්වයක අපි ඉන්නවනේ නේද? එහෙම ඉන්නකොට තමයි මේ ගමන අපට සාර්ථක වෙන්නේ. අපි කාගෙත් පිනතුනේ නොයෙක් විදිහ සුසුකම් කියන පුළුවන්. මේ ආත්මේ තරක් නෙවෙයි අපි තෙන් සසරාහු ගමනේදී අපි ඔක්කොම සත්‍විත රජවල හිටියයි. නිකන් අය නෙමෙයි. මහා මහා බ්‍රහ්මවල හිටියයි. ඉතින් අනිත් දේවල් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් එහෙම හිටිය අය තමයි අපි මේ ඔක්කොම. අතීතයේ අපි කාටත් ඒ වගේ අතීතයක් තියෙනවා. ඉතින් එයාගේ ගමනේදී වෙනුත් නැත්නම් නොයෙක් අධ්‍යාත්ම සුසුකම් හෝ වෙන වෙන උස්පාත්කම් තියෙන පුළුවන් මේවා. නමුත් ආධ්‍යාත්මික ගමනේදී පින්නතුනේ කිසිඳු දෙයක් තමන් විශේෂත්වයකට සලකන්න එපා. එතෙන්දී අපි කවුරුත් නිහතමානීව අනතිමානීව පුළුවන් තරම් හරියට උදව් කරා. ඒ උදව් ගන්න තරමට තමන්ගේ මේ වැඩ හුවා සාර්ථක වෙනවා. තමන්ට හොඳ ධර්ම දේශනහන ලැබෙනවා. හොඳ කල්යාණ මිත්‍රව ලැබෙනවා. හොඳ පොතපත ලැබෙනවා. ඒ උදව් කරන්න කරන්න. ඒ නිසා අන්න ඒ වටා පිටාවෙන් ලබා ගන්න පුළුවන් උපරිම වාසිය ලබා ගන්න. එහෙම වුණොත් එහෙම කරන කෙනාට තමයි වෙනතනේ හුවා ඉදිරියට යන්න පුළුවන් තමයි තියෙන්නේ. මම දැන් අපි ඉදිරියට දැන් තවත් භාවනාවක් කරන්න වෙනවා. එකන්න ගමම අපි ඉදිරි කාරණා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන හැමදාම හඳනකටම අම්මා සමුත් කරන්නේ